නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යෝ චේවස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවේ තං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති. ගෞරවනීය හඳුරන් වහන්සේගෙන අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, නෙවාඩා බෞද්ධ විහාරස්ථානයේ සිදු කෙරෙන ධර්ම දේශනාවේ පින්කමටයි පින්තුන් මේ සහභාගී සිටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාව අපේ ජීවිතයේ ඉතාම වැදගත් භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා අපි හිතන්නට ඕන. අපි සසර බොහෝ කාලයක් කරපු පින් දහම්වල, කුසල දහම්වල ප්‍රාර්ථනාවක ඉෂ්ට විපාකයක් අත්විඳින අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. අන්නේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහන් වන්නේ විමුක්තායතනයක් කියලා. කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක්, නැත්නම් දුකෙන් නිදහසන අවස්ථාවක්, නිවන් දකින්නට තියෙන නිවන් දොරටුවක් විදියටයි ධර්ම ශ්‍රවණය සඳහන් කරලා තියෙන්නේ. අන්නේ ධර්මයේ නිවන් දොරටුවක් කරගන්න නම් ධර්මදේශනාව පුරාම අපේ හිත සිහියෙන් නුවණින් පවත්වා ගන්නට ඕන. සමස්ත බුදුදහම කියන්නේ ප්‍රැක්ටිස් කරන්න තියෙන කාරණා දෙකයි. එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් ප්‍රඥාව. වෙනත් විදිහකින් කියනවා නම් එක පැත්තකින් සතර බ්‍රහ්ම විහරණ, අනිත් පැත්තෙන් මයින්ඩ්ෆුල්නස් එක. එතකොට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීත් අපි මෙන්න මේ මානසිකත්වෙම ඉන්නට ඕන. අපට කවුරු හරි ගැන මතක් වෙනවා නම්, කවුරු හරි කෙනෙක් ගැන සිහිපත් වෙනවා නම්, ඒ හැම වෙලාවෙම ඒ කෙනා සුවපත් වේවා සුවපත් වේවා කියන හැඟීමෙන් ඉන්න. අනිත් අතින් තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න, සතිමත් වෙන්න. තමන්ගේ ජීවිතය කියන්නේ තමා යමක් තේරුම් ගන්න අවස්ථාව. ඇසෙන් දැකපු රූපයක්, කනෙන් අහපු ශබ්දයක්, නාසයට ඇහිච්ච ගඳ සුවඳක්, නාසයට දැනිච්ච ගඳ සුවඳක්, දිවට දැනිච්ච රසයක්, කයට දැවිච්ච පහසක්, හිතට ආපු සිතුවිල්ලක් ගැන සිහිපත් කරන අවස්ථාව තමයි ජීවිතය කියලා කියන්නේ. අන්නේ සිහි කරන අවස්ථාව කියලා කියන්නේ සැබවින්ම අපේ ජීවිතය කියන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාව. එතකොට අපි මොනව කරත්, අපි කෑමක් කෑවත්, සින්දුවක් ඇහුවත්, යම් කිසි සුවඳක් අත්විඳින්දත්, යමක් පිළිබඳව පහස ලබල සතුටක් වින්දත්, කවුරු හරි ගැන විවේචනයක් කරත්, ඒ හැම වෙලාවෙම ඇත්තටම අපේ ජීවිතය කියන්නේ මොකද්ද? මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාව. අන්න ඒ තේරුම් ගන්න අවස්ථාව කියන්නේ රූපයේ සම්පූර්ණම නිරුද්ධ වෙච්ච මොහොතක ඒ රූපයේ පාදක කොට හටගන්නා වූ ධර්මාලම්බන මනෝවිඥාණයෙන් සිහි කරන අවස්ථාව තමයි ජීවිතය කියලා කියන්නේ. ඒක අවසාන වශයෙන් අපිට ප්‍රැක්ටිස් කරන්න තියෙන මේක. එතකොට මේකෙන් ඉන්න අවස්ථාව තමයි ඉහළම ප්‍රඥාවෙන් ඉන්න අවස්ථාව කියලා කියන්නේ. මේකෙන් ඉන්න අවස්ථාවේදී අපි බාහිර කිසිම රූපයක බැඳිලා නැහැ. බාහිර භෞතික ලෝකයෙන් සම්පූර්ණ නිදහසල ඉන්නේ. ඒ වගේම ඒ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව දිගට තියෙන නিত্য සපාත්ම දෙයක් නෙවෙයි. ඒ මනෝවිඤ්ඤාණයත් අහොත්වා සම්බුතං හොත්වා නබවිසති, පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා ඒක තත්ත්වතත් විපස්සති කී විදිහට බලන් තියෙනවා. එතකොට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී අපිට මේකයි කරන්න තියෙන්නේ. එක පැත්තකින් සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා බලන එක, අනිත් පැත්තෙන් වඩාම ගැඹුරට ගිහිල්ලා බලනවා නම් කරන්න තියෙන්නේ මෙන්න මේ මනෝවිඤ්ඤාණය අනිත්‍යය බලමින් ඉන්න එක තියෙනවා. මෙහෙම බලන හැම මොහොතකම අපි බාහිර සතර මහා බෝධ රූපෙන් නිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි, නාමයන් තෙනුත් නිදහස් වෙනවා. යත්ත නාමච්ච රූපංච අසේ සංගපරොජිතය කියන්නේ මේකයි. නාම රූප වලින් සපුරා නිදහස් වෙනවා කියන්නේ මේකයි. නාම රූප ගැන තේරුම් ගන්න අර ස්පර්ශාන්තේන අපි ස්පර්ශාන්තයෙන් මිදලා ස්පර්ශ නිරෝධේ සාක්ෂාත් කරනවා. මේ ධර්මයේ තියෙන ගැඹුරම ටික තමයි මුලින්ම මේ කිව්වේ. බුදුදහමේ ස්වභාවයක පින්නතුනි. ගැඹුරම දේ ඉස්සෙල්ලා කියලා තමයි පටන් ගන්න. එතකොට එතන ඉඳලා සරල දේවල් ටිකක් කියන්න බය වෙන්න එපා. එතකොට පින්නතුනි අප හද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ ගැන ධර්මයේ තියෙන ලක්ෂණයි අද අප සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. යම් කිසි කෙනෙක් ධහම නොදැක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධහම දැකලා එක දවසක් ජීවත් වීම උතුම් කියලා. එතකොට පින්නතුනි හරියට ධහම දැකලා අපි එක දවසක් ජීවත් වෙනවා කියන්නේ අවුරුදු 100කින් අපේ වයස වැඩි වුණා. බය වෙන්න එපා. ෆිසිකල් ඒජ් එක නෙමෙයි වැඩි වෙන්නේ, ස්පිරිචුවල් ඒජ් එක. ෆිසිකල් ඒජ් එක වැඩි වුණොත් බය හුඟක් නේද? කායික වයස අඩුයි කියලා පේනන් තමයි නිතර උත්සාහ කරන්නේ අපිනේ. නමුත් අපි කවුරුත් කැමති ස්පිරිචුවල් ඒජ් එකට. අපේ වයස කොටස් තුනකට බෙදෙනවා. ෆිසිකල් ඒජ්, මෙන්ටල් ඒජ් යන් ස්පිරිචුවල් ඒජ් කියලා. බුදුදහමෙන් අපට සම්පූර්ණ උදව් කරන්නේ මේ ස්පිරිචුවල් ඒජ් එක වැඩි කරන්න. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර සත්‍යවේදී කුඩා ස්වාමීන් වහන්සේලා පැවිදි වෙනකොට හේතු සම්පත් තියෙන ස්වාමීන් වහන්සේලා දේශ බලල බුදුරජාණන් වහන්සේ එව මහණ කියලා බුදුහාඳුරන්ගේ සුරත දික් කරනවා. අන්න ඒ වෙලාවේදී සිවුරු පෙරවිලා ඒහි බික්කෝ පැවිදි උපසම්පදාව ලබාගෙන යා සැටවස් පිරුණු කෙනෙක් වගේ ඉදිරියට එනවා කියලා. එතන කායික වයස වැඩිවීමක් නෙවෙයි වෙන්නේ. අර ස්පිරිචුවල් ඒජ් එක යාගේ ආධ්‍යාත්මික වයසෙන් මේ පරිණත වීමයි මේ වෙන්නේ. අන්නේ පරිණත බව ඇති කරන්න තමයි අපට බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ. අන්නේ වයසේ වැඩි වෙච්ච පමණට අපේ ෆිසිකල් ඒජ් එකට බය නැහැ. දැන් අපි හරිය බයන්නේ ෆිසිකල් ඒජ් එකටනේ. වයසට හැමිට කියන්නත් දුකයි නේ සමහර ඇනේ. යම්ති නැන්නේ නේ. යාවේ ෆිසිකල් ඒජ් එකට බය, වයසට ගියා කියලා කියන්න බයයි, හඟවන්න බයයි. අන්නේ බය නැති වෙන්න නම් හැබෙවින්නම අපි මේ ආධ්‍යාත්මික වයස දිනු කර ගන්නට ඕන. අනේ සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. පින්වතුනි බොහෝ විට ධර්ම දේශනා අහලා ඉවරුණාට පස්සේ බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි හාඳුනේ බණ නම් හොඳට තේරෙනවා. හැබැයි හාඳුනේ කොතනින්ද මේක පටන් ගන්න කියලා. අපිට ගැටලුවක් කොහොමද මේ ධර්මයේ දැන් කියුව එක හොඳටම තේරුණා? කොහොමද මේ ප්‍රැක්ටිස් එක පටන් ගන්න කියලා බොහෝ දෙනෙක් අහනවා. පින්වතුනි මතක තියාගන්න ඔබ ධර්ම දේශනාවක් අහන්න ඇවිල්ලා වාඩි වුණා නම් ඔබ ප්‍රැක්ටිස් එක පටන් ගෙන ඉන්නේ. එතෙන්ට එන්න කලින් කරන දේවල් තමයි කලින් කරන්න තියෙන දේවල්. එතෙන්ට එන්න කලින් ඔබට පින තියෙන්න ඕන, ශ්‍රද්ධාව තියෙන්න ඕන, මේක වටිනාකම තේරෙන්න ඕන. ඒ සියල්ලටම වඩා සුවච බව, දෙසමන් යොමු කිරීම කියන ගුණය ඔබේ ළඟ තියෙන්නට ඕන. අන්නේ ගුණංග සියල්ලක්ම කලින් සපුරගෙන ඉන්න කෙනෙකුට විතරයි මේ ධම ගුණ ගෙහෙන්නේ. අන්නේ ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙච්ච ගමන්ම අපි ප්‍රැක්ටිස් එක පටන් ගත්තා කියලා කියනවා. එතකොට ධර්ම ශ්‍රවණය කියලා කියන්නේම ප්‍රැක්ටිස් එක පටන් ගන්න කියන එක. ඒක හැබැයි නිකන් වෙන්නේ නැහැ. ඒක අට්ඨේකත්වා මානසිකත්වා ඕවිත සෝතෝ ධම්මං සුණාති කියපු විදිහට හොඳට අවධානෙන් සිහියෙන් නුවණින් එහි අර්ථය මෙනෙහි කරමින් අහුවොත් තමයි ඒක සැමලෙසම ප්‍රැක්ටිස් එකක්, සැමලෙසම ධර්ම පුහුණුව බවට පත් වෙන්නේ. අන්නේ ධර්මයේ ලක්ෂණය තමයි ධහම ටික ටික ගැඹුරට යන්නේ. පහරාදු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනුපුබ්බ නින්නෝ, අනුපුබ්බ පොනෝ, අනුපුබ්බ පබ්බහරෝ කියලා. මේ සාගරයේ, මහා සාගරයේ ලක්ෂණයක් තියෙනවා. සාගරය එකපාර ගැඹුරට යන්නේ නැහැ. සාගරය ටිකෙන් ටික තමයි පල්ලෙහාට යන්නේ. අනුපුබ්බ නින්නෝ, අනුපුබ්බ පොනෝ ඒක ටිකක් ටික ටික තමයි නැඹුරු වෙන්නේ. අනුපුබ්බ පබ්බහරෝ ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. අන්නේ වගේ තමයි ධර්මයේ කියන එකත් මේක ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. ඒ නිසා අපි අනුපිළිවෙලින් ධර්ම ශ්‍රවණය කරනවා නම් අපට ධහමෙහි කොතන හෝ මට්ටමක් දක්වා අපට යන්නට පුළුවන්. අපි වෙරළක් ළඟට ගියාම අපිට යම්කිසි දුරක් පෙරල යන්න පුළුවන් නේ. වතුරට බය කෙනෙක් වුණත් අඩු ගානේ වෙරළට හරි යන්න පුළුවන් අපට නේ. ඕනම කුඩා ළමයෙකුට යම්කිසි දුරක් පෙරළ ඉඳලා මොහොතට යන්න පුළුවන්. අන්නේ වගේ තමයි ධහම කියන එකත් පින්නතුනි අපට යම් කිසි දුරක් අපි හැම දිනාටම යන්න පුළුවන් මේ ගමනේ. අන්නේ යන්න පුළුවන් බව කොහොමද දැනගන්නේ? ධර්ම ශ්‍රවණය කිරීම සඳහා වාඩි වුණා කියලා කියන්නේ අපට මෙන්න මේ ගමන කිසියම් දුරක් යන්න පුළුවන් කියන එක පින්නතුනි. ඒ ගැන අපි හුඟක් සතුටු වෙන්නට ඕන. අන්නේ ධර්මය කියලා ගත්තාම පින්නතුනි ධහමේ ගුණ අපි තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මයේ නමින් මොකද දේශනා කළේ? ඒතර ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේම ජීවිතය ගැන. හරියට අපේ ජීවිතේ ඉස්සරහට අපේ ශරීරය ඉස්සරහට කණ්ණාඩියක් ඇල්ලුවා වගේ. කණ්ණාඩියක් අල්ලපු ගමන් නැත්තම් ඔබේ ගැන ෆොටෝ එකක් ගහපු ගමන්ම දැන් මෙතනින ඔබ හැම දෙනාගේම ගැන එකට තියලා අපි පින්තූරයක් ගැහුවොත් ඒ පින්තූරේ ගහලා ඔබට දුන්නොත් ඔබ ඉස්සෙල්ලම බලන්නේ කවුරු පිළිබඳවද? ඔබේ රූපය බලන්නේ ඉස්සෙල්ලම බලන ඔබ ඉන්නවද? හොඳට ඉන්නවද? කඳ කෙලින් තියෙනවද? හොඳට ඇස් දෙක හොඳට තියෙනවද? හිනා වෙලා දින්නේ මොන විකෘති වෙලාද? තමන්ගේ රූපය ගැන තමයි තමන් ඉස්සෙල්ල බලන්නේ. අන්නේ වගේම තමයි පින්නතුනි ධර්මයේ කියන්නේ දහ මහාන කොට කෙලින්ම අපේ පැත්තට තමයි අපට පේන්නේ. මගේ ළඟ මොනවද තියෙන අඩුපාඩුකම්? මට මේ වෙලාවේ මගේ හිතේ ලෝභයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද කියලා තමන් බලනවා. තමන් ඉන්නේ මේ වෙලාවේ අවිද්‍යාවෙන්ද, ප්‍රඥාවෙන්ද කියලා බලනවා. මෙන්න මේක තමයි ඉහළම ධම්ම රිෆ්ලෙක්ෂන් එක. ධර්ම ප්‍රත්‍යාවලෝකනය. එතකොට අන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ ක්‍රම කීපයකට දේශනා කළා. එකක් තමයි යම් කිසි කෙනෙකුට මේ ජීවිතයම සාර්ථක කරගන්න ක්‍රමය. රැකී රක්ෂා කළා, අධ්‍යාපනය ලැබලා, ගෘහස්ත ජීවිත ගත කරගෙන සාර්ථකව වාසය කරන ක්‍රමය, නිවැරදිව ජීවත් වෙන ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි මරණයෙන් මත්තේ සුගතිගාමී වෙන ක්‍රමය. ඊළඟට දේශනා කරලා මේ අවිද්‍යාවෙන් සම්පූර්ණ නිදහස් වෙලා ඒ නිදහස් වීම සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව සම්මා දිට්ඨිය ඥානෙ ලබා දෙන ක්‍රමය දේශනා කළා. මෙන්න මේ තුන තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවලදී කරන්නේ. එතකොට අර මෙලව ජීවිතය සාර්ථක කරගන්න ක්‍රමයේදීත්, ඒ වගේම සුගතිගාමී වෙන ක්‍රමයේදීත් ඒ කරුණු පාදක වෙන්නේ සම්පූර්ණ ප්‍රඥාවෙන්ම නෙවෙයි, කිසියම් විදියක අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසා තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන කාරණේදී අපුඤ්ඤාවි සංඛාර විතරක් නෙවෙයි, පුඤ්ඤාවි සංඛාර සිද්ධ කරලා දානයක් දුන්නත්, පංචශීලය ආරක්ෂා කළත්, මෛත්‍රී භාවනා වැඩුවත් ඒ විතරක් නෙවෙයි, ආනයභි සංඛාර, ආකාසානංචායතන විඥානංචායතන ආදී ඒ සංස්කාර සිද්ධ කරා තේකටත් පාදක වෙන අවිද්‍යාව. ඇයකට හේතුව බුදුදහමෙන් බැහැර කෙනෙකුට උනත් ඒව ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු ඇහැට අපට තියෙන වාසිය මොකද්ද? අපි රූපාවචර ධානයක් ලබා ගත්තත්, අරූපාවචර ධානයක් ලබා ගත්තත් අපේ තියෙන ලක්ෂණය තමයි අපි ඒව සියල්ලක්ම විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග පරිණාමය කියලා කියනවා. ඒ සියල්ලක්ම අපි නිවන පැත්තට යොමු කරලා තමයි කරන්නේ. ඒ නිසා තමයි කියන්නේ සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති කියලා. හිත සමාධිමත් වෙච්ච ගමන් මේ තැනත්තා අර ශ්‍රොතමේ ඥාණයෙන් අහලා තියෙච්ච දැනුම දැන් මෙයා ඇප්ලයි කරන මෙතෙන්ට. විදර්ශනා වඩන. ඒ නිසා අර මූලික අවස්ථා දෙකේදී විශේෂයෙන්ම මෙලව ජීවිතය සඵල කරගන්න ක්‍රමයේදී, ඒ වගේම සුගතිගාමී වීම සඳහා දේශනා කරපු කාරණාවලදී අවිද්‍යාව එකපාර දුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව කිසියම් ප්‍රමාණයක තියෙනවා. රළු ප්‍රමාණයක තියෙනවා. හැබැයි අනිත් කෙනාට තරං ඕලාරක විදිහට අපේ නැහැ. මොකද අපි ධම්මකට බැසගෙන ඉන්නේ. එතකොට අර මුල් කරුණු දෙකම බේස් වෙන්නේ සම්මුති සත්‍ය, කන්වෙන්ෂනල් ට්‍රූත් එක. හැබැයි අපි ඒක ඉක්මවලා සුතමේ ඥාණයෙන් ඊළඟ පියවරට යනකොටම අපි ඊට වඩා ඉහළ ප්‍රඥාවකින් තමයි ලෝකෙ දෙස බලන්නේ. ඇයි? එකට හේතුව අර අවිද්‍යාව දුරු කරන මාර්ගයක අපි ඉන්නේ. එතකොට පුඤ්ඤාවිසංඛාරත් ආනෙන්ජාවිසංඛාරත් ඉක්මවල එකට ඉහළට යන මට්ටමක අපි මානසිකත්වයක නිතර අපේ හිත පවත්වා ගන්න උත්සාහ කරනවා. එතකොට පින්නතුනි මෙන්න මේ සියල්ලටම මුල් වෙන කාරණේ තමයි සම්මාදිටිය කියන කාරණේ. මේ සම්මාදිටිය ලබා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 45ක් උත්සාහ කළේ. උන්වහන්සේ ආරම්භ කරේ තේකෙන්. ධම්මචක්ක සූත්‍රයකයි දේශනා කරන්නේ. චක්කු මුදපාදී, ඥාන මුදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී ආදී වශයෙන් මේ නම් වලින් කියන්නේම මට ප්‍රඥාව, දහමස, ආලෝකය, ඥානය පහළුණා කියලා, ප්‍රඥාව පහළුණා කියලා මේ කියන්නේම මෙන්න මේ උන්වහන්සේ ලැබපු සම්මාදිටිය ගැන මේ කියන්නේ. අන්නේ ලැබපු දැනීමම තමයි උන්වහන්සේ අපටත් ලබා දුන්නේ. ඒ නිසා තමයි සඳහන් කරන්නේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියලා. අවබෝධයට පත් වුණා වූ බුදුරජාණන් වහන්සේ අනිත් ඇගෙත් අවබෝධය සඳහා ධර්ම දේශනා කළා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට ලැබිච්ච අවබෝධය මොකද්ද? එකක් තමයි මේ කම්මස්සගත සම්මාදිටිය පිළිබඳ අවබෝධය. මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වන මේ කර්ම චක්‍රයත් එක්ක යන ලෝකේ යන අවබෝධයක් ලැබුණ බුදුහන්වරුන්ට. ඊළඟ දේ තමයි චතුසත්‍ය සම්මාදිටිය. නාම රූප ගැන, හේතුඵල ධම ගැන, පටිසම්පාදයේ, අරිසංග මාර්ගයේ, මධ්‍යම ප්‍රතිපදාව මෙන්න මේ කාරණා ගැන ලැබිච්ච අවබෝධය. එතකොට ධර්ම ශ්‍රවණය කරනකොට තමයි අපට සම්මාදිටිය ලැබෙන්නේ. සම්මාදිටිය ලැබෙච්ච තරමට තමයි අපි ආධ්‍යාත්මික වශයෙන් කොයිතරම් ඉදිරි ගමනක් යනවද කියන කාරණේ තීරණය වෙන්නේ. එතකොට මේ දෙකටම තීරණය වන්නේ අපි ඇසුරු කරන්නේ කවුද කියන කාරණේ. වෙනත් විදිහකින් කියනවා නම් ඇසුරු කරනවා කියන්නේ ළඟම ඉන්න ඕනේ නැහැ. දැන් අපි හිතන් ඉන්නේ ආශ්‍රය කරනවායි කියන්නේ මේ ළඟම ඉන්න ඕනේ කියලා නේද? ඒක නෙමෙයි ඇසුරු කිරීම කියලා කියන්නේ. ඇසුරු කරනවා කියන්නේ අපි කාගේ දේශනාද, කොයි පොතපතද අපි වැඩිපුර පරිශීලනය කරන්න කියන කාරණය. දවසකට අපි වැඩිපුර කවුරු කියන දේවල් දහන්නේ? වැඩිපුර කොයි පොතපතද කියවන්නේ? මෙන්න මේක තමයි තමන්ගේ සම්මාදිට්ඨිය තමන්ටම බලා ගන්න පුළුවන් නිර්ණායකය. එතකොට අද අපි මේ වන විට කිසියම් දැනුමකට පත්වල තියෙනවා නම් අන්න ඒකට හේතුව තමයි අපි ඇසුරු කරන දේ පිළිබඳව. ඇහුවට විතරක් මදි, සමහර අය බණහෙම දාගෙන ඉන්නවා. වැඩ පල කරද්දී බණ අහනවා තමයි, වාහනේ තියද්දී බණ අහනවා. නමුත් ඊට හැමතැනම යනවා. අහලා විතරක් බෑ, අහනවත් එක්කම ඊට සමගාමීව යන්න ඕන යෝනිසෝ මනසිකාරය කියන කාරණේ. ඒ නිසා සම්මාදිට්ඨිය ඥානය ප්‍රඥාව ලබන්න හේතු වෙන ආසන්නතම කාරණේ තමයි මොකද්ද? තමන්ගේ කන් දෙකට මොනවද අහන්නේ? ඒ අහන දේ කොයිතරම් නුවණින් මෙනෙහි කරනවාද කියන කාරණේ. එතකොට මෙන්න මෙතනින් තමයි තීරණය වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ගමන තමන් කොයිතරම් දුරක් යනවාද කියන කාරණේ. මෙන්න මේ සියලුම කරුණු වලට බේස් වෙන තවත් කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි දානය පුරුදු කිරීම කියන කාරණේ, අත්හැරීම පුරුදු කිරීම කියන කාරණේ. ඒකින් කියන්නේ පන්සලටම ගෙනල්ලා පූජා කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. ඔබ සන්තකදී ඔබේ අම්මට තාත්තට වෙනත් කෙනෙක් වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන්න කොයිතරම් සෝදානමෙන් ඉනවාද කියන කාරණේ. මෙන්න මේ ගුණය තිබ්බ තරමට තමයි තමන්ට හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ. හැබැයි ඒකත් කොච්චර ප්‍රමාණයක් දෙනවද කියන කතාව නෑ. ඒ දේ දෙන්නේ කොයි තරම් සත්භාවෙන්ද කියන කාරණේ. දැන් ඔබ දන්නවා මේ ගෞතම සම්බුද්ධ ශාසනය ලොකුම දානේ දුන්නේ කොසල මල්ලිකාව. ලොකුම දාණයට දායකත්ව දැක්වුවේ කොසල රජතුමා. ඒ දෙනම මාර්ගඵල ලැබුවේ නැහැ. වැරදියක් තවා වෙනොතින කොසල මල්ලිකාවට සුගතිගාමි වෙන්නත් බැරි වුණා. බලන්නේ තත්ත්වයනේ. දැන් අපි හිතන්නේ කටෙන පිංගාමක් හිම කරෝතින් අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙයි කියලා නේද? එක සම්බුද්ධ ශාසනයක එකවරක් එක පිරිසකට විතරක් දෙන්න පුළුවන් දාණය තමයි අසද්දෘස මහදාණය කියලා කියන්නේ. ඒ දාණයට සක්‍රීයව සහභාගී වෙච්ච කෝසල මල්ලිකාවටවත් පින්නතුනේ සුගතිගාමි වෙන එක ලිහිසි දෙයක් වුණේ නැහැ. හැබැයි පොඩි දවස් 7ක් වගේ කාලයක් තමයි පල්ලේ හැතැනක ඉපදිත දෙලි හිටියේ නැවත ඒ සුගතියට ආවා. නමුත් මා මේ කියන උත්සාහ කළේ දානයක් පූජා කරනකොට දානය කොයිතරම් ලොකුවට දෙනවාද කියන කාරණේ නෙවෙයි අදාළ වෙන්නේ. ඒ දේ තමන් කොච්චර අවංකව ධාර්මිකව සත්භාවයෙන් පිරිසුදු හිතින් ආත්ම සුඛ පරිත්‍යාගයෙන් දෙනවාද කියන කාරණේ. ආත්ම සුඛ පරිත්‍යාගයෙන් මේකට තමයි ත්‍යාග කියලා කියන්නේ. දානය දෙනකොට අපි බොහෝ විට යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙන තමයි දෙන්නේ. නමුත් ඒ දානයේ තිහෙන මට්ටමක් තමයි ත්‍යාග කියන අවස්ථාව. අත්හැරීම කියන එක. එතකොට දානයක් දෙනකොට අපි බොහෝ විට බලනවනේ ආනිසංසනේ. ලබන අය සිල්වතුන්ද ගුණවතුන්ද අපි මේ හුඟක් දේවල් හොයනෝනේ නේ. ඒ හොයන්නම පිනුතින දානි ලක්ෂණ ඒවා. හැබැයි ඡාගේ දිහම බලන්නේ. බුදුරජාණන් වහන්සේ පිනුතින හැබැයි ලෝකේ ගැන දැක්ක ලෝකේ හැම දෙනෙක්ම ප්‍රඥාවෙන් ඉහෙළම නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දක්ෂිණියවංග සූත්‍රවලදී දේශනා කළා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන චිත්තං ආදී කාරණා දේශනා කළා තියෙනවා. සීල තුන දෙන කියලා දේශනා කළා තියෙනවා. ඇයි ඒකට හේතුව ඒ ඉහළ මානසංශ ලබා ගැනීම සඳහා එහෙම දේශනා කළ තියෙනවා බුදුරජාණන් වහන්සේ. හැබැයි පින්නතුනේ මාර්ගඵල ලැබුවට පස්සේ ඒ ගැන හිතන්නේ නැහැ. ඒකට සූත්‍ර රාශියක් රෙෆරන්ස් විදිහට කියන්න පුළුවන්. ඒක සූත්‍රයක් තමයි බලන්න හත්තිගාමුග්ග සූත්‍රේ. ඒ උග්ග කියලා ගෘහපතිය දාන දෙන ආකාරය කියනවා. දැන් සාමාන්‍ය මට්ටමේදී පිළිසෙට අපි දාන ගැන කියනකොට කියන දානානිසංශ වැඩි වෙන්න නම් තමනු සිල්වන්ත වෙන්නට ඕන. අනිත් අයට සිල්වන්තයෝ හොයාගෙන දෙන්න කියලා කියනවා අපි. ඒ ඉහළම මට්ටම තමයි අනුත්තරම් පුණ්‍යක්යත්න ලෝකාසික විදිහට ස්වාමීන් වහන්සේලේක හරි. හැබැයි පිනතුණි මාර්ගඵල ලැබුවට පස්සේ ආ ඡාගයේ හිලිම පුරුදු කරන කෙනෙක්. එයා ලබන කෙනාගේ ගුණේ නෙමෙයි බලන්නේ තෙන්දී. ලබන කෙනාගේ අවශ්‍යතාවය. ලබන කෙනාගේ ගුණය නෙවෙයි ලබන කෙනාගේ අවශ්‍යතාවය බලන්න. ඒ විතරක් නෙවෙයි ඒ දේ දීලා තමන්ගේ කොයිතරම් ලෝභය අඩු වෙනවද කියන කාරණේ. අංගුතර නිකාය අටක නිපාතයේ තියෙන හත්තිගාමුග්ග සූත්‍රය කියලා ගන්න. ඒ සූත්‍රයේ කියන ඔහු ස්වාමීන් වහන්සේලාට දාන දෙනකොට දාන දෙන දවසට කලින් දවසේ රාත්‍රියේ දෙවිවරු ඇවිල්ලා ඔහුට කියනවා හෙට දවසේ ගෙදරට එන ස්වාමීන් වහන්සේලගේ තත්ත්වය ගැන. අහවල ස්වාමීන් වහන්සේ පඤ්ඤා විමුක්ත කෙනෙක්. අහවල ස්වාමීන් වහන්සේ චේතු විමුක්ත කෙනෙක්. අහවල ස්වාමීන් වහන්සේ ධම්මානුසාරී කෙනෙක්. අහවල ස්වාමීන් වහන්සේ සද්ධානුසාරී කෙනෙක්. අහවල ස්වාමීන් වහන්සේ කල්යාණ සීලවා කෙනෙක්. අහවල ස්වාමීන් වහන්සේ පෘථග්ජන කෙනෙක්. අහවල ස්වාමීන් වහන්සේ දුස්සීල කෙනෙක් කියලා මට කලින් දවසේ දෙවුරු ඇවිල්ලා කියනවා. හැබැයි එහෙම කියලා තියෙද්දී මන් දානේ බෙදනකොට කිසිම වෙනසක් නැතුව කාටත් සමානව දානේ බෙදනවායි කියන්නේ. දානේ බෙදනකොට දානේ පිළිගන්න කෙනාගේ මූණ නෙමෙයි බලන්නේ පාත්‍රයේ දිහමන. මෙන්න මේකයි පේනතුනේ දානේ හැම මට්ටම කියලා කියන්නේ. මෙතෙන් දෙන එක ලේසි නෑ. මෙතෙන් දෙන හුඟ කරක් යනවා. නමුත් මුලදී අපි සිල් තුන් ගුණ තුන්ට දානේ පූජා කරනවා. අපි ඒක ආනිසංස ලබා ගන්න එක හොඳයි. නමුත් මා කියන උත්සාහ කළේ මේ දානීය සහ පරිත්‍යාග සීලීත්වය වෙනස කියන්නේ. මේව නිකන් අපිට හිතෙන දේවල් නෙමෙයි මේ පළදහමේ තියෙනවා මේ කියන්නේ. ඔබටත් ඒව කියවලා බලන්න පුළුවන්. පින්නතුනි අප මේ කියන උත්සාහ කළේ මේ අපේ ආධ්‍යාත්මික ගමන ටිකෙන් ටික දිනන ආකාරය. ධර්මයත් මේ වගේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අනුකූප සික්ඛා, අනුකූප කිරියා, අනුකූප පටිපදා කියලා මේ දහම ටිකෙන් ටික ගැඹුරට යන එක. මුලදී සීලය, ඊට පස්සේ සමාධිය, ප්‍රඥාව. දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානේ කල්යාණං කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළා. මහණෙනි ධර්ම දේශනා කරනකොට මුල යහපත් දේශනා කරන්න. මුල යහපත්, මුල කියන්නේ සීලය. Excellent is beginning. Excellent is the middle. Excellent is the end. මුල කියන්නේ සීලය, මැද කියන්නේ සමාධිය, අවසානය කියන්නේ ප්‍රඥාව. මෙන්න මේ තුනම ගොනු කළ දේශනා කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අනුශාසනා කළේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට. එතකොට මෙන්න මේ ධර්ම මාර්ගයේ පින්නතුනේ අර සාගරය වගේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. එතකොට ඒකේ මුල්ම පියවර තමයි අපි මේ ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරනවා. ඒ වගේම ජීවිතයේ ඕන වෙලාවක අපි මේ යන්න පුළුවන්. ඒ මරණයට පත්වෙච්ච මොහොතේ කිසිවිටකත් මේ ලබලා තියෙන ජීවිතේ වඩා පල්ලෙහා තැනට නොයන විදියට අපි ස්ථාවර මානසිකත්වයක් ගොඩනගාගෙන ඉන්නේ. අපට ඒ නිසා මැරෙන දවස එච්චර අදාළ නැහැ. ඇයි ඒකට හේතුව? අපි නිතරම මීට වඩා ඉහළ තැනකට යන්නට අපි සුදුසුකම් ටික සකස් කරගෙන ඉන්නේ. අන්නේ අවසාන මොහොතේදී අපේ කලබල ගතිය අඩුයි. වික්ෂිප්ත වීම අඩුයි. බිය අඩුයි. ඒක පින්නතුනේ විස්සාම ගිහිල වෙන දවසක් නෙමෙයි මරණය කියන එක. ඇතැම් විට මේ ධර්ම දේශනා කරමින් ඉඳිද්දිම මේ බණ කියන මම මරණයටපත් වෙන්න පුළුවන්. අපේ ජීවිත ගැන කිසිම එහෙම ගැරන්ටියක් තියන්න බෑ පින්නතුනේ. ඉතින් අන්න ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන කොයි මොහොතේ අපි මිය ගියත් මේ ශරීරය අත්හරිනකොටම මීට වඩා පහසුකම් තියෙන තැනකට මනස යන්නට හරියට අස්වැගේ පිටේ ඉඳලා තවත් අස්වැගේ පිටට නැග්ගා වගේ නැත්නම් අස්වැගේ පිටේ ඉඳලා ඇතෙක්ගේ පිටට නැග්ගා වගේ ලස්සනට මේ මනස ඉහළ තැනකට ගෙනියන්න පුළුවන් විදියට අපි අපේ හිත ලස්සනට අපි තියාගන්නට ඕන. ඒක අනිසංසය පින්නතුන මරණයෙන් පස්සේ නෙවෙයි. අනිසංසය මේ මොහොතේමයි ලැබෙන්නේ අපට. අපේ හිත පිරිසුදු වෙච්ච පමණට අපට කොච්චරනම් හිතට සතුටක්ද බලන්න. අපි හැම දෙනෙක් කෙරෙහිම මෛත්‍රී සාගතව ඉන්නකොට දකින් හැම කෙනෙම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා හිතනකොට අපි හැම වෙලාවෙම මයින්ඩ්ෆුල් ඉන්නකොට මයින්ඩ්ෆුල්නස් එක සතිමත්ව අපි ප්‍රැක්ටිස් කරනකොට අපට කොච්චර සතුටක් එනවද පින්නතනි. බලන්න ආනාපාන සතියට එක විනාඩි 5ක් හිත සමාධිමත් කරලා බලන්න. පින්නතුනි නිදාගන්න දුකයි පින්නතුනි. නිදාගන්න දුකයි. ඇයි ඒ? අපි නිදාගන්න යම්කිසි විවේකයක් බලාපොරොත්තු වෙන්නේ. වෙහෙස අඩු කරගන්නනේ. ඒ නිදාගත්තට වඩා සුවයක් ලැබෙන ආනාපාන සතිය කරනකොට. නින්දත් ඒ සඳහා කැප කරන්න පුළුවන් නම් පින්නතුනි දැන් අපට අවශ්‍යම දේ නින්ද නේ නේද? ඒ නිදිය ගන්න විවේකයටත් වඩා විවේකයක් මෙහෙන් ලැබෙනවා නම් පින්නතුනි අනිත් දේවල් ගැන කියන්න ඕනේ නැහැ. දැන් අපි ගෙදර ඥාතියෙක් ඇවිල්ලා හිටියත් නිදිමත නම් නිදා ගන්න ඕනේ නේ. ඇතැම් විට අවශ්‍යම ගමනක් යන්න තිබුණත් නිදිමත නම් යන්නේ නැහැ නේ අපි නවත්වනවානේ වාහනේ උනත් නේ. ඇතැම් විට නින්දට බාධා කරුවා තියෙන කොච්චර හිතවත් කෙනෙක් වුණත් අමනාප වෙනවා නේ. සමහර විට මෙහි විවාහ ජීවිත අසාර්ථක වෙනවා රැට නිදිය ගන්න එකට බාධාක් නන්නේ. එහෙම නැහැ ඉන්නෝනේ. ඉතින් ඒ තරම්ම අපි නින්දට ප්‍රමුඛත්වය දීලා ඉන්නේ. එහෙම දීලා තියෙන නින්දත් විනෝදිනේ අපි කැප කරනවා මේ ආධ්‍යාත්මික සුවයට ආවට පස්සේ. මේක තමයි ධර්මයේ සම්දිටිකයි කියලා කියන්නේ. ඉතින් මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව ලබන්න නම් පින්නතුනි අපි මේ දහම අහලා ඒ දහම අපේ කරගන්න ඕන අපි. දැන් ධර්මයේ මේ පැත්තේ තියෙන පන්සලේ නැත්තම් පොට්ටික තියෙන ත්‍රිවේක පොට්ටික කබඩ් එකේ අපි මේ පැත්තේ ගිහින් හිටුවොත් බෑ. ධර්මය අහන්න අහන්න ධර්මයේ අපි එක්කෙනෙක් වෙන්න ඕන. ඒ ධර්මයෙන් අහපු දේවල් අපේ ජීවිතයත් එක්කකට සම්බන්ධ වෙන්න ඕන. අපි අහන දානෙ පුරුදු කරනවා කියන එක, පංචශීල රකින්නවා කියන එක, මෛත්‍රී භාවනා වඩනවා කියන එක, සතිමත් බව පුහුණු කරනවා කියන එක, විදර්ශනා වඩනවා කියන එක ධර්මයේ කියන්නේ පිනතුනේ අපේ ඇඟේම කොටස් බවටපත් වෙනවා. දැන් බලන්න අපි වාහනේ drive කරනකොට ඒ වාහනේ අපේ ඇඟේ කොටසක් විදියන්නේ නේ. වාහනේ ටයර් එකට ඇණයක් යනුනොත් අපේ කකුලට ඇණයක් යනවනේ වගේ. වාහනේ වින්ස්ක්‍රීන් එක තියානකොරොත් හරියට අත් දෙක වැඩ කරන්නේ නැහැ වගේ නේ. වාහනේ වින්ස්ක්‍රීන් එකට කවුරු හරි ගැහුවොත් මොකද්ද? මොකද වෙන්නේ? Tamange ඇහැට ඇඟිලෙන් ඇන්නම වගේ නේ. බලන්න එක පාර drive කරනකොට ඉටිකොලයක් ඇවිල්ලා වින්ස්ක්‍රීන් එක වැහුනොත් මොකද්ද වෙන්නේ? ඇස් දෙක අඳුනා වගේ නේ. කොච්චර අසහරනද නේ? එතකොට ඒ වෙලාවට අපි සම්පූර්ණයෙන් මේ වාහනේ Tamange ඇඟේ කොටසක් කරන් ඉන්නේ අපි. අන්නේ වගේම තමයි පිනුතුනි ධර්මය අපේ කරගත්තු දවසට ධම්මදීපා වික්‍රේ විහෙරත ධම්මසරණාන අනිසරණා කියන්නේ මේකයි. ධර්මයේම තමන් පහනක් දිවයිනක් තමන්ට හිටගෙන ඉන්න තැනක් බවට පත් කරගන්නවා අපි. මේක තමයි ධර්මයේ තියෙන ලක්ෂණය. ඒක පිනුතුනි කොයිතරම් දිනු වෙනවද කිව්වොත් අපි ඇතැමිට මුලදී උදේට පන්සලේ සමාදන් වෙලා එදා කාට හරි දානයක් දීලා අම්මට සලකලා මගදී හම්බෙන කෙනෙකුටත් කීයක් හරි දීලා අපි දවසේ හොම යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අපි ටිකෙන් ටික මේක වැඩි කරනවා. මේ මැද ස්පේස් එක අඩු වෙන විදිහට අපි ධර්මයේ කොටස් තැන් තැන්වල ඇඩ් කරනවා අපි. ඊට පස්සේ මංගල සූත්‍රයේ තියෙන කාරණා කාලේන ධම්ම සවනම් කාලේන ධම්ම සාකච්ඡා මාතා පිතූ පට්ඨානම් කතඤ්ඤුතා ආරති විරති පාපා අර දවසේ ස්පේස් එකේ අනිත් ටිකට මේ ටික දානවා. ඊට අපි ඊට පස්සේ අපි තියෙන පියවරක් පාසාම සීල සත්‍ය සෝපත්‍යත්වා සෝපත්‍යත්ත ආදි වශයෙන් භාවනා ප්‍රැක්ටිස් කරනවා. අන්තිමට කොතෙන්ද දෙන්නේ මේක? අන්තිමට එන්නේ සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති. කෙලියම මේක ඇප්ලයි කරන්න සිහියට පින්නතුනි. ආසස ප්‍රසාසයක. ඒ නිසා අපේ ප්‍රැක්ටිස් එකේ ඉහළ මට්ටම් බලන්නේ කොහමද? අපි දවසට කොච්චර වාර ගානක් සිහියෙන් හුස්ම ගන්නවාද කියන කාරණය. ධර්මයේ ප්‍රැක්ටිස් එකත් එක්කම හුස්ම ගන්නවා අපි. මෙන්න මෙතෙන්ට එනකම්ම පින්නොත්නේ අපි ටිකෙන් ටික දහමත් එක ඉන්නට ඕනේ. ඒක දැනෙන්නේ එකතකින් අපි මේ ධර්මයේ අහල සුතමේ ඥානය අපිට තියෙනට ඕන. ඥානය ප්‍රඥාව කියන එක කොටස් කීපයකට බෙදෙනවා. එකක් තමයි සුතමේ ඥානය කියන එක. දැන් ඔබේ සුතමේ ඥානය ලැබෙමින් ඉන්නේ. යමක් අහල ලබන ප්‍රඥාව. දැන් ඔබ යම්කිසි තැනකට ඈත යනවා නම් ඒ යන්න කලින් ඔබේ යන තැන ගැන මැප් එක බලා ගන්නවා. අන්නේ වගේ තමයි සුතමේ ඥානය කියන එක. ඊළඟට චින්තාමේ පඤ්ඤා ඒ අහපු දේ නැවත නැවත මෙනෙහි කරනවා. දැන් බණක් අහලා නැගිට නැගිටත් හමු වෙන කෙනෙක් එක්කත් කතා බහ කරනකොට මේ ධර්ම කරුණක් මම කතා කරන්නේ. මට මේ කාරණේ තේරුන්නේ නැහැ. ඔයාලට කොහොමද මේක තේරුනේ? තේරිච්ච කෙනා කියනවා මට නම් මෙහෙම හොඳට තේරුණා මේක. මෙන්න මේ වගේ අපි මේ ධර්මයත් එක්කම ජීවත් වෙන උත්සාහ කරනවා. ඊට පස්සේ භාවනාමේ පඤ්ඤා භාවනාමේ වශයෙන් ඍජුවම සමත විදර්ශනා භාවනා දෙක ප්‍රැක්ටිස් කරනවා. මෙන්න මේ විදිහට එකතකින් සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. නැත්තම් සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා. මෙන්න මේ තුනම අපි දිනු කරන්න ඕන. Wisdom is divided into three according to Buddhism. One of them is that listening to Dhamma. That is Sutame Panya, the wisdom of hearing. The second step of wisdom is that Chintame Panya, the wisdom of thinking. What we listening to. And also Bhavaname Panya, the wisdom of meditation. Practicing Samatha and Vipassana, or practicing loving kindness meditation and mindfulness meditation. In these three ways, we should practice according to Buddhism, what the Blessed One explained. The very first one is, we should listen to Dhamma very clearly. Moolika piyawara thamai api hariyata me dhamma paniwidiya therum gannata ona. මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපි මේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියලා. මහන්සියෙන් වැඩ කිරීම, අධ්‍යාපනය ලැබීම, ඒ ලබන ධනය කළමනාකරණය කර ගැනීම, යහපත් මිතුරන් ආශ්‍රය කිරීම. උත්තාන විරියාදිගතේහි බාහබල පරිචිතේහි ධම්මිකේහි ධම්මලද්දෙහි කියලා දේශනා කළා. දෑතේ මහන්සියෙන් දහඩිය වගුරුවල හම්බ කරන්න ඕන. ඒක කායික වෙහෙසක් වෙන්න පුළුවන් නැත්නම් ඇතැම්ට කායික වෙහෙසට වඩා සමහර අය මානසිකව වෙහෙස කර රැකියාවල් කරනවා. ඒකත් ලොකු සේවයක් මේ සමාජයට. ඉතින් පින්නොතුනි අපි මේ අපේ කුසල දෙයක් හරියම්බ කරනකොට ඒ තමා කුසල දාන දේ ණය නොවෙන්න ඊට වඩා ශ්‍රමයක් තමාගේ සමාජයට ඉෂ්ට වෙන්නට ඕන. නැත්නම් අපි ණයකාර වෙනවා. ඒ නිසා පින්නොතුනි අපට කැම ටිකක් ලැබෙනකොට අපට මේ උණුසුමටින් ඇඳුමක් ලැබෙනකොට කී දෙනෙක් තංග ඒ සඳහා මහන්සි වෙලාද නේ? අපිට උදේට ඇතැම්මිට කඩේට ගිහලා අපි කැම ටික ගන්නකොට පාංගෙඩියක් ගන්නකොට ඇතැම්මිට මුළු රාත්‍රියම නිදි මරාගෙන හිටිය කෙනෙක්ගේ ශ්‍රමය තමයි අපි මේ සල්ලි දීලා ගන්නෙ. අපි පාරක යනකොට ඒ පාර හදන කී දෙනෙක් මහන්සි වෙලාද? අපි වාහනයක් පාවිච්චි කරනකොට ඒ වාහනේ පේටන් බලපත්‍රයේ තියෙන කී දෙනෙක් ඇද්ද? ඒ බොහෝ දෙනෙක්ගේ මහන්සිය අපි භුක්ති විඳින පිනතුනි. ඒ නිසා අපට මේ මට්ටමෙන් දෙයක් කරන්න බැරි වුණත් අපි ඉන ශේස්ත්‍රයෙන් අපි උපරිම දෙයක් ලෝකයේ වෙනුවෙන් මෛත්‍රියෙන් කරන්නට ඕන. ඔබ කරන රැකියාව තුල ඉඳගෙන ඔබට ඒක උපරිමයෙන් කරන්නට ඕන. යතර පුරවන්න නම් ඔබ ඉන පරිසරයට අනුව ඔබේ නිෂ්පාදනයට රටේ විශේෂයෙන් ආහාර නිෂ්පාදනයට අපි පොඩි දෙයකින් හරි දායක වෙන්නට ඕන. ගොටුකල පැලයක් හරි හිටවන්න ඕන. එනිසා මේ දෙකම අපේ අතින් වෙන්නට ඕන පින්නතුනි. එතකොට මේ ජීවිතයේ සාර්ථක වීම සඳහා මේදී අපි කරන්නට ඕන. ඒ දේ කරන අතරේදී අපේ කුසලයේ තවත් දිනු වෙන, අපේ හිතේ සතුට තවත් දිනු වෙන අපි පින්කම් කරගන්නට ඕන. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියලා සඳහන් කරනවා. දානයත් පංචශීලයන්. ඒ වගේම මෛත්‍රී භාවනා. මෙන්න මේක තමයි ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියලා කියන්නේ. ඇයි අපි මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කළ යුත්තේ? බොහෝ දෙනෙක් හිතන්නේ අපි පරලොස්සකට ගාමි වෙන්න කියලා. ඒක තමයි අපේ බලාපොරොත්තුව. නමුත් පින්නතුනි මේ තුන කරන්න අපේ මේ ජීවිතේම සතුට වැඩි වෙනවා. පීති මොදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් වෙනත් කෙනෙක් වෙනුවෙන් දෙයක් දෙනකොට අම්මා තාත්තා වෙනුවෙන්, අසරණ කෙනෙක් වෙනුවෙන්, සතාසියෝපා වෙනුවෙන්, ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් අපි යමක් දෙනකොටම පින්නතුනි බලන අපේ හිත කොච්චර මෘදු වෙනවද කියලා. කොච්චර ලස්සන වෙනවද කියලා බලන්න. දැන් බලන්න ඔබේ ගෙදර සාංගික දානයක් දෙනකොට ගෙදරම දානේ පූජා කරනවා නම් එදාට කියන්නේ ගෙදර දානේ ගෙදර කියලානේ. එදාට බලන්න ඔබේ ගෙදරට පිටින් එන අය හැසිරෙන ආකාරය. ඒ ඇයට පිට ගියා කියලා එදාට දැනෙන්නේ නැහැ. ඒ ඇයගෙම ගෙදරට ආවා වගේ හරියට ඔබේ ගෙදරට ආවට පස්සේ හැමතැනම ඇවිදිනව, ඕන බඩුවක් ගන්නවා, ඕන තැනක වාඩි වෙනව, ඕන කාමරයකට යනවා. බලන්න පින්නොතුනි දානේ දෙන දවසේ ඔබේ ගෙදර වෙන වෙනස බලන්න. හැබැයි තන දවසෙන් පස්සේ આવතින් කොහමද? ඊට පස්සේ නේද આવතින්? එහෙම පුළුවන්ද? එදාට එහෙම බෑ. එක එක බඩු මුට්ටු ගන්න බෑ එදාට. එදාට කැමති කැමති තැන්වල ඇවිදින්න බෑ. එදාට ගෙදර තියෙන කෑම කැමති විදිහට බෙදා ගන්න බෑ එදාට આવට. නමුත් දානේ දවස්ටි බලන්න ඔබේ ගෙදර ඒ වෙනස, ඔබේ හිතේ ඇති වෙන වෙනස බලන්න. වෙන කෙනෙක් ආවහම හරියට තමන්ගේම දරුවෙක් ගෙදරට ආවා ගිය ඔබ එදා දාන ගෙදර දවස්ටි බලන්න ඕනේ බලන්න. බලන්න කොයිතරම් මානසික වෙනසක්ද බලන්න. මේක තමයි දානේ සාන්දෘෂ්ටික ආනිසංස. එදාට ඔබේ ගෙදරට ආවේ ලොකු කෙනෙක්ද පොඩි කෙනෙක්ද ඥාතියෙක්ද පිට කෙනෙක්ද කියලා ඔබට කිසිම වෙනසක් එදාට නැහැ. හැම කෙනෙක්ම ආදරෙන් පිළිඅරගෙන හැම කෙනාටම ඔබ එක වගේ සලකනවා. බලන්න හිතේ තියෙන ලස්සන මේ දාන දෙනකොට. බලන්න සිල්වත් වෙනකොට තවත් අපි කොච්චර ලස්සනද කියලා. අපි පංච සීල රකින්නවා නම් පහම ඕනේ නැහැ පින්නතුනි. අපි මේ සීලපද වලින් සීලපද දෙකක් අනිවාර්යෙන් ආරක්ෂා කරනවා කියලා කියමු. අපි බොරු කියන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ කියලා. එයාගෙන කොච්චර ආදරයක් ගෞරවයක් හට ගන්නවද? යම් කිසි කෙනෙක් කාමයේ වරදා හැසිරෙන්නේ නැහැ කියලා අපි 100%ක් දන්නවනම් එයාගෙන කොච්චර ගෞරවයක්ද නේ? තමන්ගේ ගෙදර ඉන්න අය, තමන්ගේ දරුවන්, ස්වාමි පුරුෂයන් බහර යවන් මේ තුන ආරක්ෂා කරනවා නම් බොරු කීමේ වැළකීම, සොරකම් කිරීමේ වැළකීම, කාමයේ වරදා හැසිරීමේ වැළකීම දන්නවනම් තවත් එහාට ගිහලා එයා සතුන් මරන්නේ නැහැ කියලා අපි දන්නවනම්, එයා මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ කියලා දන්නවනම් බලන්න පිනුතුණියා ගැන තියෙන ආදරය, ගෞරවය, විශ්වාසය කොච්චරද කියන්න පුළුවන්ද? වචනයෙන් පැවසිය නොහැකි තරම් ආදරයක්, ගෞරවයක්, විශ්වාසයක් ගියාගෙන හට ගන්නවා. ඔබේ දරුවා මේ පංචශීල ආරක්ෂා කරන බව ඔබ හරියට දන්නවනම් ඔබට දරුවා ගැන කොච්චර විශ්වාසයක්ද බලන්න. ඒ දරුවා ලෝකේ කොහේ ගියත්, ඒ දරුවා ගෙදර කීයට ගෙදරින් පිටත් වුණත්, ඒ දරුවා ගෙදර කීයට ආවත් ඔබට දරුවා ගැන කිසිම බියක් නැහැ. ඒ වගේම මෛත්‍රිය වඩනකොට සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රිය වඩනකොට හිතින් වඩනව විතරක් නෙවෙයි, මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙවෙයි, මෙත්තා සාගත කාය කර්මය, මෙත්තා සාගත වචී කර්මය. වචනයක් කතා කරනකොටත් මෛත්‍රියෙන් කරන්නේ ඒක. කායිකව වැඩක් කරනකොටත් මෛත්‍රියෙන්ම කරන්නේ. හැම වෙලාවෙදිම පිනොතුනි මේ ලක්ෂණය තමන් ළඟ තියෙනවා. සමහර ඉන්න පන්සලට වාහනේ, පන්සලට වැඩි පිරිසක් රැස් වෙන දවසේ ඉඳන් ඇතැම් විට වාහනේ ඈත නවත්තලා ඉන්නේ. එතනත් එහෙම පිනොතුනි ඉන්නවනේ. ඊට වඩා අමාරු කෙනෙක් ඇවිල්ලා ළඟින් වාහනේ නවත්තයි කියලා ඒ තරම්ම මෙත්තා සාගත කාය කර්මයක් කටයුතු කරන විදිය පිනොතුනි මේ. අපේ ළඟ මෛත්‍රියේ වැඩෙනකොට මේවා තියෙනවා පිනොතුනි. මේවා පුහුණු කරන දේවල් කියලා හිතන්නේ අප මේවා നിരായാസേനම ഓട്ടോമാറ്റിക്കലിම තමන්ගේ එනවා මේවා. හැබැයි වාඩි වෙනකොට නම් එහෙම හිතන්න එපා. අනිත් ඇට ඉඩ තියලා කියලා ඉස්සරහ ඉඩ තියලා පස්සේ වාඩි වෙන එක නම් මේකයි දෙ නැහැ. එතකොට තමන් ඉස්සරහම වාඩි වෙන තමන් දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි බලන්න මේ මෛත්‍රී පැතිරෙනකොට හරියට අර මහා බ්‍රහ්මයේ ලෝකයේ දෙස බලනවා වගේ, අම්ම කෙනෙක් ලෝකයේ දෙස බලනවා වගේ තමන් මේ බලන්න හුරු වෙනවා. ඒත් එක්කම පින්නතුනේ මේ තැනැත්තාගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ මොකද්ද? මේ තැනැත්තා දවසට වැඩිපුර වාරයක් හිතන්නේ තමන් කරපු හොඳ දේවල්. දානීය දානයක් විතරක් නෙවෙයි, ඒ දානීය ඡාගානුසුති බහනක් වෙන්නට ඕන. බුද්ධ පූජාව දානයක් විතරක් නෙවෙයි, ඒක බුද්ධානුසුති බහනක් වෙන්නට ඕන. ධර්මශ්‍රවණයේ හොදෝ ධර්මශ්‍රවණයේ පුණ්‍ය කර්මයක් විතරක් නෙවෙයි, ඒක ධම්මානුසුති බහනක් වෙන්නට ඕන. ධම්මජේ සම්බොජ්ජංගේ වෙන්නට ඕන. සාමෙන් වහන්සේලාට උපස්ථාන කිරීම දානයක් විතරක් නෙවෙයි, ඒක සංඝානුසුති බහනක් වෙන්නට ඕන. පංචශීලයේ ආරක්ෂා කිරීම හොදේ සිල් සමාදන් වීමක් විතරක් නෙවෙයි, ඒ තමා පිළිපදින සිල්පද ගැන නැවත නැවතත් හිතන්නට ඕන. ඒක මොකද්ද? ඒක සීලානුසුති භානාව. දෙවියන්ට පින් දීම හුදෙක් පින් අනුමෝදන් කිරීමක් නැත්නම් පත්‍ය කියන කුසලයේ විතරක් නෙවෙයි, පින විතරක් නෙවෙයි, ඒක දේවතානුසුති භානාව බවට පත් වෙනට ඕන. ඒ දෙවියන් ඒ තත්ත්වයට පත් උනේ කුමන කුසල කළද කියලා ඒ දෙවියන්ගේ ගුණය ගැන සිහි කිරීම භාවනාවක් වෙනතන. මෙන්න මේත් එක තමන්ගේ ජීවිතය ගැන තමන්ට බලන්න පුළුවන් ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි තමන්ට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන, තමන් දීපු දාන ගැන, අම්මට තාත්තට උපස්ථාන කරපු ආකාරය, තමන් රකින පංචශීලය, ඒ වගේම මිනිස් බවෙන් ඉහළට ගිහිල්ලා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ණය කරපු කුසල ගැන තමයි තමන්ට දවසට වැඩිපුර වාරයක් හිතෙන්නේ. මෙන්න මේ මට්ටමට තම ආව කියලා කියන්නේ මේක තමයි නියම ඉන්ෂුරන්ස් එක. මේක අර හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා, මේක අර ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා පේනතුනි. මේක මේ සිටිසන් එකටත් වඩා වටින එකක් ඒක. සිටිසන් එක පේනතුනි හැමදාම අපට නෑ. ඈ මරණ සාතිකයත් එක්ක අනිත් ඔක්කොම සාතික එක්ස්පයර් වෙනවා. මරණ සාතිකය ලැබිච්ච දවසට අපි ජීවිතේ මෙතෙක් ලැබපු ඔක්කොම සාතික වීසා සිටිසන් ඔක්කොම අවසන්. අන්න ඒ ටික අහිමි වෙන්න කලින් අපි මෙන්න මේ ඉන්ෂුරන්ස් එක දාගෙන තිබුණොතින් ඒක සුගතියට යන තියෙන ඉන්ෂුරන්ස් එකක්. ඒ ඉන්ෂුරන්ස් එක දැම්මිට මේ වගේ අවුරුදු 60කට 70කට විතරක් නෙවෙයි කල්ප ගානකට වීස එකක් වෙන්න පුළුවන් ඉන්ෂුරන්ස් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා නැතෙන්ට අපි නිතර හිතලා තියෙන්නට ඕන පින්නතුනි. මොකද මේ මානස ලෝකයේ මේ කාලය අවුරුදු 50කට කියන්නේ ලොකු කාලයක් නෙවෙයි. මේක හරියට අපි විදේශ ගමනක් යනකොට ඉන්න ට්‍රාන්සිට් එකක් වගේ. හරි මැද ඉන්න පෑ ගානක් වගේ. මේක ලොකු කාලයක් නෙවෙයි පින්නතුනි. මේක ඉක්මනටම ගෙවිලා යනවා. අපි සසර ආපු ආත්ම භව බලනකොට මේක ඊටාම ටික කාලයයි. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ ඉන්න ටික කලින් උපරිම වශයෙන් අපේ ආධ්‍යාත්මය දියුණු කරගන්න. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කම්මසකතා සම්මාදිටෙන් ඉහළට ගිහිපු ඉහළම ප්‍රඥාවක් අපට දේශනා කළා. මොකද මේ සාමාන්‍ය මට්ටමේ අපි ලෞකික කුසල කරත් අපි අවිද්‍යාවෙන් සම්පූර්ණ නිදහස් වෙලා නැහැ. මෝහය අනුසය වශයෙන් හරි අපේ තියෙනවා. අපේ ළඟ අර හිරියොත් අප දෙකට ප්‍රතිපක්ෂව යන අහිරික අනොත්ප්ත කියන අකුසල දෙක අපේ ළඟ බොහෝ විට තියෙනවා අපි පින්කම් කළා. උද්දච්චය කියන සිතේ වික්ෂිප්ත ගතිය කියන ඒ අකුසලයක් අපේ ළඟ තියාගෙන තමයි අපි මේ පින්කම් කරන්නේ. නමුත් අපේ ළඟ මෙන්න මේ සැබෑ ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාවත් එක්ක අපි යනවා නම් ඒත් එක්ක නනි සියලුම යහපත් චෛතසික ටික ඒත් එක්කම යනවා. හරියට රජ කෙනෙක් කිසියම් තැනකට යනකොට ඒ රජතුමාට ඉන්න ඇමතියෝ ටික, ලේකම්වලු, ආරක්ෂකයෝ, සියලුම දයාල වෛද්‍යවරු සියලුම දෙනාත් ඔහුත් එක්ක යනවා. අන්නේ වගේම තමයි ප්‍රඥා චෛතසික යම්කිසි තැනක තියෙනවා නම් ඒත් එක්ක ඊට අදාළ සියලුම කුසල දහම් පරිවාර චෛතසික විදිහට යනවා. සතිය යනවා, ශ්‍රද්ධාව යනවා, හිරියොත්තාපය යනවා, සම්මා වාචා සම්මා කම්මන්ත ආදී යනවා. මේ සියලුම කුසල විතරක අර ප්‍රඥාවත් එක්ක එකට ගමන් කරනවා. එහෙනම් මේ මොකද ප්‍රඥාව කියලා කියන්නේ? මේ කියන ප්‍රඥාව මොකද්ද? මේ කියන ප්‍රඥාව තමයි අපි මුලින්ම කිව්වේ. අපි යමක් අහනකොට, දකිනකොට, ගඳ සුවඳ විඳිනකොට, ආග්‍රහණය කරනකොට, රස විඳිනකොට, පහස ලබනකොට ඇත්තටම අපේ ජීවිතේ මොකද වෙන්නේ කියන කාරණේ. අපට වර්තමාන මොහොතේ යමක් ඇහැට කණ්ඩායම් කරගන්න පුළුවන්. ඇහැට වර්ණ රූපය ලැබෙනවා. කනට ශබ්ද රූපය ලැබෙනවා. නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට පොට්ටබ්බ රූපය මේවා පතිත වෙනවා වර්තමාන මොහොතේ. අන්නේ වර්තමාන මොහොතේ පතිත වෙන අවස්ථාවේදී තමයි පින්නතුනි මෙන්න මේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය කියන බුදුදහමේ සඳහන් කරන මේ ආයතන නිර්මාණය වෙන්නේ. ඊට සමගාමීව තමයි නිර්මාණය වෙන්නේ. මේ ඇස කියලා කියන්නේ මේ මොහොතට හටගන්න ඇසක් පින්නතුනි. ඒකට කියන්නේ අහුත්වා සම්බුතං හුත්තාන භවිසති. පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක දිගට තියෙන හැක් නෙවෙයි. සාමාන්‍ය අපි කියන නැහැ මේ පේ නැහැ. නමුත් බුදුදහමෙන් කියන චක්කුං අනිච්ඡං කියන ඇස, ඒ ඇස අනිදස්සන ඇසක්. ඒක බලන්න බෑ. මේ පේන කන පේනවා අපට. නමුත් බුදුදහමේ කියන සෝතං අනිච්ඡං කියන එක ඒ සෝතේ පේන්නේ ඒක අනිදස්සනයි. මේ සාමාන්‍යයෙන් අපට පේන දිව පේනවා. නමුත් බුදුදහමේ ජීවං අනිච්ඡං කියන ඒ දිව පේන්නේ නැයි කනිදස්සනේ. ඒ මොහොතේ ඇතිවනේ ශක්තියටයි මේ බුදුදහමේ අසකනනාසාදී මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඒව හේතු ඇතිකල්ලි ශක්තිය ඇති වෙනවා. හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙලා යන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ හේතු ඇතිකල්ලි හටගන්න මේ රූප ආදිය, මේ වේදනා දිස්කන්ධ පංචකය හැම මොහොතෙම හට ගන්නවා. හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වුණාට පස්සේ ඒ අරබියා ඒ පාදක කරගෙන තියෙන සංඥා වේදනා දෙක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන මට්ටමින් හිතන අවස්ථාව තමයි ජීවිතය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්දී අපි ඉන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියන කාරණය. මෙන්න මේ සිහි කරන වෙලාවේ අපි ඒ නිරුද්ධ වෙච්ච රූපය මේ වෙලාවේ බාහිර තියෙන රූපය මේ මා දකින්නේ අසන්නේ කියලා හිතුවොත් මතක තියාගන්න තමන්ගේ අවිද්‍යාවෙන්. අපි යමක් සිහි කරන අවස්ථාවේ අපි හිතනවා නම් ඒ සිහි කරන දේ මේ වෙලාවේ ලෝකේ කොහෙද තියෙනවයි කියලා, ඒක නෙවෙයි අවිද්‍යාව. ඒක නෙවෙයි අපි ස්පර්ශ සමුදයන් තියෙන්නේ. ස්පර්ශ සමුදේ යන්ති ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? අපි ඉන්නේ අර අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සර්කල් එකේ ඉන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම් ආදී වශයෙන් කියන මෙන්න මේ පරිසම්පාද අංගත් එක අපි ඉන්නේ. ඒ අංගත් එක ඉඳගෙන අපට පින් කරගන්න පුළුවන්. ඒ අංගත් එක ඉඳලා අපිට සුගතිගාම වෙන්නත් පුළුවන්. ඒකට බාධාවන්නේ නැහැ. හැබැයි පින්තුනි, ඒ අංගත් එක අපි ඉන්නවා නම් අපිට ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. ඒ අවිද්‍යාවෙන් ඉන්න හැම මොහොතේම අර පරිසම්පාද අංග ටික ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වුණා කියන්නේ මගදී නැවතීම් සලකුණු නැහැ. ස්ටොප් සයින්ස් මොකුත් මගදී නැහැ. ඇහැට දකින රූපයේ මේ වෙලාවේ තියෙන රූපයේ මා දකින්නේ කියලා හිතනමයි කියන්නේ තමන් අවිද්‍යාවෙන් ඉන්නේ. තමන්ට පංචවස්කන්ධේ නිර්මාණය වෙනවා. පංචවස්කන්ධේ නිර්මාණය වෙච්ච කෙනාට ලෝභ දේශ ඇති වෙන්නේ නැහැ කියලා කතාවක් නැහැ. ලෝභ දේශ ඇති නොවෙන්න පුළුවන්. හැබැයි උපේක්ෂාවෙන් ඉන්නේ. උපේක්ෂාවත් අවිද්‍යාව පාදකයි. ඒක ලෞකික මට්ටමේ මෙතන උපේක්ෂාව. ඇයි බාහිරයා තියෙන දයක් ඇටින් අරගෙන ඉන්නේ? මේ වෙලාවේ උපේක්ෂාවෙන් හිටියත් ඕන වෙලාවක යා අර උපේක්ෂාව බිඳිලා ඔහුට රාග දේශ එන්න පුළුවන්. ඇයි ඔහු ඇති දෙයකට තමයි උපේක්ෂාවට මේපත් උනේ. උපේක්ෂාවේ ප්‍රභේද ගන්නක් තියෙනවා. හැබැයි ඉහළම උපේක්ෂාවට එනකොට මේ ඇති දෙයකට තියෙන උපේක්ෂාවක් නෙවෙයි, ඇති දේ නිරුද්ධ වුණා කියලා දැකීමෙන් ඇති වෙන උපේක්ෂාව. ඒක නාම රූපයන්ගේ Nirodhi දැකීමෙන්, අර ස්පර්ශයේ Nirodhi දැකීම තුළින් ඇතිවන ඒ උපේක්ෂා සාගත බව. එතකොට ප්‍රඥාවේ ඉහළම මට්ටම කියලා කියන්නේ මොකද්ද? අපේ ගත කරන හැම මොහොතකදීම ඇසට රූපයක් පේනකොට කනට ශබ්දයක් අහනකොට මෙන්න මේ මට්ටම් වලදී අපි මේ ඉන්නේ මනෝවිඥාන මට්ටමෙනුයි මේ ඉන්නේ ඒ ඉන්න මනෝවිඥානයත් දිගට යන දෙයක් නෙවෙයි හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති හේතු ඇති කලී හට ගන්නවා හේතු නිරෝධෙන් නිරෝධයටපත් වෙනවා මෙන්න මේක තමයි අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා කියලා කියන්නේ. තමන්ට රිෆියුජ් එකක් හදාගන්න එක. Dwell with yourself as an island, as a refuge, with no other refuge. Whenever we reflect on impermanence, the impermanence of five aggregates, reflecting on arising and ceasing of five aggregates, that is the place where we have made a refuge within us. Since we have no attachment to the world, since we don't depend on the outside world. We depend on our inside wisdom or vipassana. මෙන්න මේක තමයි සැබවින්ම අපට කියලා අපි පිළිසරණක් හදාගන්න අවස්ථාව. මෙන්න මෙතන ඩියුරේෂන් එක වැඩි කරගන්න එක තමයි සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්ම දියුණුව කියලා කියන්නේ. මෙන්න මේ ඩියුරේෂන් එක වැඩි කරගන්න තමයි අපි හැම දෙයක්ම ආධ්‍යාත්ම වශයෙන් කරන්නට ඕන. අපි අම්මට තාත්තට සැලකුවත් රැකියාවකට ගියත් වාහන හේදුවත් දරුවට ඉස්කෝලේ එක්කන් ගියත් තමන්ගේ ටෙක්ස්ට් ටික රටට ගෙව්වත් වාහනෙට තෙල් ටිකක් ගැහුවත් මේ හැම දෙයක්ම කරන්නේ අපි මෙන්න මේ ඩ්‍රීම් එකට ළඟා වෙන්න. මෙන්න මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. This is the place where we should be confident in what the Blessed One explained. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සදාම් පණිවිඩයට විශ්වාසය තියෙනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. ඒ විතරක් නෙවෙයි. අපි ජීවිතේ හැමදේම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. අන්නේ සතුට බලාපොරොත්තු වෙමින් කරන දේවල් වලින් අපට ඉහළින්ම සතුට ලැබෙන්නේ ඉක්මනින්ම සතුට ලැබෙන්නේ වේගවත්වම සතුට ලැබෙන්නේ මෙන්න මේ දේ ප්‍රැක්ටිස් කරොත් කියන විශ්වාසය. මේකට තමයි ධර්මයේ සම්දිට්ඨික අකාලික කියලා කියන්නේ. ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට අපි අද කරන දේවල් අතුරින් හැම දෙයකටම වඩා මේකෙන් තමයි ප්‍රතිඵල තියෙන කියන විශ්වාසය. අද පිනොතනේ අපිට ධර්මඥානෙ අඩුවක් නැත්තේම. අපි හුඟක් ධර්මය දන්නවා. අපි බණ හුඟක් අහලා තියෙනවා. අපිට ඒක අඩුවක් තියෙනවා. මොකද්ද ඒ? ඒ අඩුව තමයි මේ ධර්මයේ ඇත්තේ කියලා අපි දන්නවා. දැනගත්තට අපි එකක් අමතක කරලා තියෙනවා. මොකද්ද ඒ? ඒ තමයි මෙන්න මේ ටික ප්‍රැක්ටිස් කරනකොට මේ සමත විදර්ශනා දෙක ප්‍රැක්ටිස් කිරීම තමයි ජීවිතයේ ඇත්තටම සතුට ලබන්න තියෙන ඉතාම ඉහළ ක්‍රමවේදය කියන එක ගැන අපේ තියෙන විශ්වාසය අඩුකම මේදී. මෙන්න මේ විශ්වාසය තියෙන කෙනා කවදාවත් කියන්නේ මට ධර්ම ප්‍රැක්ටිස් කරන්න කාලේ නැහැ කියලා. ඇයි ඒකට හේතුව? එයා වැඩ කිරීමයි ඉගෙන ගැනීමයි gedara dore kaṭiyutu kirimai jīvat vīmai dharma practice kirimai ඔක්කොම එකට කරන්නේ. එයාට අවදි වෙලා ඉන්න හැම මොහොතක්ම ධර්මයේ ප්‍රැක්ටිස් කරන අවස්ථාව. ඒතරන්නේ මේ පිනොතුනේ පුදුමේ. කලක් ගියාට පස්සේ Tamanට හීන පේනවනේ. ඒ හීන පේනේවත් මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරනව පේන්නේ. හීනෙදිත් පේන්නේ මේ බනහපුවා. හීනෙදිත් පේන්නේ සරියුත්ම ගණන් අධි හාමුදුරුවෝ. හීනෙනුත් පේන්නේ බුදුරජාණන් වහන්සේ. හීනෙනුත් පේන්නේ අනිත්‍ය වඩන විදිය. ඒ තරම් අපේ ජීවිතවල පරිවර්තනයක් වෙනවා පේනතුනේ. ඒ සඳහා මෙන්න මේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධා බීජං කියලා කියනවා. ශ්‍රද්ධාව හරියට බීජයක් වගේ, අංකුරයක් වගේ, පැලකන කුඩා පැලයක් වගේ. අන්නේ පැලෙන් තමයි මේ විරිය, සමාධි, ප්‍රඥා ආදී මේ අනිත් ගුණධම් දෙක දිනුනේ. එතකොට මුලදී මේ ධර්මය අහලා ඒ ශ්‍රද්ධා බීජය තමන්ගේ හදවතේ රෝපණය කරගත්තනම් ඒ තැනැත්තාට එදාට ජීවිතයේ සතුට පිරෙල ඉතිරිල යනවා. එදාට ලබන සතුට බාහිරින් ලබන සතුටක් නෙවෙයි. අද අපි ලබන සතුට වැඩි දෙයක් තියාපට අදුවානේ විදුලි බලය හරි ඕනේ නේ. විදුලිය ගියොත් ඉතින් අපට ජීවිතෙන් භාගයක් නැති වුණා වගේ නේ. වතුර නැති වුණා තින් තවත් 125ක් නැති වුණා වගේ. Wi-Fi නැති වුණා තින් ඉතිරි 25ක් නැති වුණා වගේ නේ. හදා අපට නේ. නමුත් පින්නතුනි අර ටික ඔක්කොම නැති වුණා. Tamande 100%ක් Taman පිරිලා ඉන්නේ මෙන්න මේ දර්ශනය සහ මේ භාවිතයත් එක්ක ඉන්නවනේ. ඇයි ඒ Taman අර දේවල් මත යැපිලා නැහැ පින්නතුනි ඒකයි. ඒව Tamanට අවශ්‍යයි. නමුත් ඒක නෙවෙයි තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වය. තමන්ට ජීවිතේ ඊට වඩා ප්‍රමුඛත්වයක් ලැබිලා තියෙන්නේ. අර දේවල් තමන් පාවිච්චි කරනවා තමයි. ඒක බොහෝ විට තමන් වෙනුවෙනුත් නෙවෙයි ඒව පාවිච්චි කරන්නේ. තමන් එක්ක ඉන්න තමන් තරම් ධර්මයේ දන්නේ නැති අනිත් අයට පහසුවක් වෙන්න තමයි තමන් ඒ ටික මේ පාවිච්චි කරන්නේ. පින්නතුනි මෙන්න මේ ධර්මයත් එක්ක මෙන්න මේ ප්‍රඥාව තමයි මේක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මෙන්න මේ ප්‍රඥාව ඉහළම මට්ටමට පාත්‍රා ගන්න ක්‍රමය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. හැම වෙලාවෙම මයින්ඩ්ෆුලි වාසය කිරීම. මොකද දැනුම තිබුණත් අපි සිහියෙන් නොසිටියොත් ඒ දැනුම අපට ඇප්ලයි කරන්න බෑ. අපි වාහනය ඩ්‍රයිව් කරන අවුරුදු 30ක 40ක එක්ස්පීරියන්ස් එක තියෙන පුළුවන්. හැබැයි එක මොහොතක අවධානය නැතුනොත් අපි අනතුරටපත් වෙනවා. Taman කොච්චර කාලයක් වාහනේ ඩ්‍රයිව් කරලා තියද කියන එක්ස්පීරියන්ස් එකනේ වැදගත් වෙන්නේ. ඒ මොහොතට Taman කොච්චර සිහින් ඉනවද කියන කාරණේ. අන්න ඒ වගේ අපි කොච්චර කාලයක් බණ අහලා තියේද, කොයිතරම් ධර්ම කාරණා මතක තියේද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඒ දන්න ධර්ම කරුණු හැම මොහොතෙම තමා ඇප්ලයි කරමින් ඉනවාද කියන කාරණය. අන්න ඒක මාර්ග දෙකයි. එකක් මෛත්‍රිය, අනිත් එක සතිපට්ඨානය. සීල සත්තෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා ඉන්නවා. අනිත් පැත්තෙන් වර්තමාන මොහොතේ හිත තියාගෙන විශේෂයෙන් ආනාපාන සතිය භාවිත කරමින් මෙන්න මේ අනිත්‍යතාවය, රූපාදී ස්කන්ධ පංචකය, ඇස ආදී ආයතන, රූප ශබ්ද ආදී බාහිර අරමුණු, නාම රූප විඥාන, මෙන්න මේ කරුණු අනිත්‍යයි නැත්තං පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා තමයි බලන්නේ. මුලදී බාහිර රූපය අනිත්‍යතාවය බලනවා. ගැමුරට යන්න බාහිරින් නෙවෙයි අල්ලගන්නේ, තමන්ගේ මනස පැත්තෙමයි බලන්නේ. මොකද දන්නව බාහිර රූපය තමා හිතුවත් නැති උනත් මේ වෙලාවේ බාහිර රූපය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා කියන එක තමන් දන්නවා. අවසාන වශයෙන් තමන් දන්නවා තමන් මේ කටයුතු කරන්නේ, තමන්ගේ මේ ජීවිතය කියන්නේ චිත්ත චෛතසික ටිකක් කියලා දන්නවා තමන්. ඊට පස්සේ කටයුතු කරන්නේ මේ සිත සහ සිතුවිලි කියන මෙන්න මේ ටික අනිත්‍යතාවය බලමින් වාසය කිරීම දක්වාම ඔහුගේ විෂන් එක, ඔහුගේ දැක්ම, ඔහුගේ පුහුණුව පුරල වෙනවා. එතකොට පින්නොත්නේ මෙන්න මේ යන ගමන් මගේදී අන්නේ ගමන් මග තමන්ගේ ජීවිතයට සැබෑ ලෙසම ඇප්ලයි වෙලාද කියලා තමන්ටම බලන්න පුළුවන් පොඩි සීට් එකක් තියෙනවා. පොඩි මැප් එකක් තියෙනවා. මොකද මේ මැප් එක? මොකද මේ මැප් එක? මේ මැප් එක තමයි ආරස්නේගේ මාර්ගය. තමා මේ අවබෝධයත් එක්ක මේ නිවෙන සැනසෙන මාවත යනවාද කියලා තමන්ට බලන්න පුළුවන් නිර්ණායකය මෙන්න මේ ආරස්තංගික මාර්ගය අංග ටික. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි, එහි ප්‍රතිඵල විදියට සම්මා ඥාන සම්මා විමුක්තියට පත් වෙනවා. හරියට තමන්ගේ පාදය පිළිගන්න පිපිච්ච නෙළුම් මලටක් වගේ පෙනෙනතුනි. තමා වචනයක් කතා කරනවා නම් ඒක සම්මා වාචා. සිතුවිල සිතනවා නම් සම්මා සංකප්පය. කායික යමක් කරනවා නම් සම්මා කම්මන්ත. රැකියාවක් කරනවා නම් ඒක සම්මා ආජීව. උත්සාහයක් වෙනවා නම් ඒක සම්මා වායාමය. තමන්ට නුවණක් දැක්මක් තියෙනවා නම් ඒක සම්මා දිට්ඨිය. ධර්ම ශ්‍රවණය කරන වෙලාව, ධර්ම මෙනෙහි කරන වෙලාව සම්මා දිට්ඨිය. සිහිය වඩන වෙලාව සම්මා සතිය. හිත සමාධිමත් වෙන මොහොත සම්මා සමාධිය. එතකොට මුලදී අපේ බලාපොරොත්තුව මේ පංච නීවරණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ යටපත් කිරීම තමයි මූලික අපේක්ෂාව. අන්නේ නීවරණ ටික යටපත් වෙනවත් එක්කම ඊළඟ බලාපොරොත්තුව අවිද්‍යා සහ භව තණ්හා කියන මෙන්න මේ ප්‍රධාන අකුසල මූලයන් දෙක ප්‍රහින කිරීම. එනිසා සමතේ අපේක්ෂාව සමත භාවනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නීවරණ යටපත් කිරීම. විදර්ශනයෙන් බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි දුරු කිරීම. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ තමන් රූපයක් දකිනකොට තමන් හිතනවා නම් මේ තියෙන කලින් දැකපු රූපය කියලා, නැත්නම් මේ මොහොතේ මට පේන රූපය මේ තියෙන කියලා හිතුවොත් මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඉතාම සරල උදාහරණයක් කියනවා නම් අපි නිතරම බලන දෙකේ උදාහරණය, කෑම ටිකක් කාලා රස දැනෙනකොට හිතන්නේ මේ රස දැනෙන්නේ පිඟාන කෑමේ කියලා, කටේ රසයක් දැනෙනකොට ඒ රස දැනෙන්නේ පිඟාන තියෙන කෑමද? කටේ තියෙන කෑම ටික නෙනේ. අන්න ඒ වගේම තමයි මේ ඉස්සරහා පේන ඔක්කොම ලෝකයේ කියන්නේ අර පිඟාන තියෙන කෑම වගේ. මේ ලෝකයේ හඳුනා ගන්න දේ හරියට කටේ තියෙන කෑම වගේ හඳුනා ගන්න කියන අවස්ථාව මොකද්ද? මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. ඒ නිසා තමන් නිතරම බලන්න තමන් ප්ලේට් එක පැත්තේ දිහා බලාගෙන රස විඳිනවද? එහෙම තමයි අපි ඉන්නේ, කමක් නැහැ හැමින්න. නමුත් තමන් බුද්ධිමත්ව ඉන්න පිඟාන දිහා බලාගෙන හිටියත් මේ වෙලාවේ යථාර්ථය තමයි මේ දිවෙන් රස විඳින අවස්ථාව කියලා දැනගන්න තමයි. එතකොට අර පිඟානේ තියෙන කෑම ගැන ආසාවක් ඇති වෙන්නේ නැහැ. රස විඳින්න පුළුවන් තමයි. රස දැනෙන එකට බාධාවක් නැහැ. වරදවා තේරුම් ගන්න එපා, රස විඳින්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ රස විඳින අවස්ථාවේදී ඒ රසය විඳින තැන මොකක්ද කියන එක තේරුම් ගන්න එක. ඒ රස විඳින කෑම අර පිඟානේ තියෙන කෑම වගේ ලස්සන කෑමක් නෙවෙයි. නේද? ඒ කටේ තියෙන කෑමවල ලස්සන ඔබ දන්නවනේ නේ? අන්න ඒ වගේ තමයි ඉස්සරහා ලස්සන රූපයක් පේනකොට දකින්න මේ රූපය අර පිඟානේ තියෙන කෑම වගේ ඔබට මතක් වෙන කෑම ඊට මොහොතකට කලින් ඔබේ කටේ තිබිච්ච කෑම තමයි ඔබ අර හිතින් දකින්නේ. දැන් තියෙන කෑම නෙවෙයි. අන්නේ වගේම තමයි ඔබට ඉස්සරහා රූපයක් පේනවා කියන්නේ මේ මොහොතේ පේන රූපේ නෙවෙයි ඇත්තටම. ඊට සලප මොහොතක කලින් ඔබ නිරුද්ධ වෙච්ච අර ඔබ මනසින් ගත්ත චිත්‍ර රූපයේ තමයි මේ මනසේ නිමජින් කර කර ඔබ මේ බාහිර රූපය ශබ්ද ආදියත් එක්ක මේ කටයුතු කරන්නේ. පින්නතුනි මෙන්න මෙතන ප්‍රඥාව ආවතින් බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ අපට දුකක් දෙන්න. මේක තමයි සැබෑම ෆ්‍රීඩම් එක, ලිබරේෂන් එක, ඉමැන්සිපේෂන් එක, එන්ලයිට්මන්ට් එක කියලා කියන්නේ. ඒතර පිනුතුනි මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි සසර බොහෝ කාලයක් මේ ආවේ. මේ අවබෝධය ලබා ගන්න තමයි මේ බුද්ධ ශාසනයක් හොයාගෙන අපි මේ ආවේ. ඇතැමිට මේ වගේ රටකටත් ඔබට එන හේතු සම්පත් ලැබෙන්නේ නැත්තේ මේ දහම අහන ධර්ම ප්‍රැක්ටිස් කරන්න. ඒක අපි හිතුවොත් පින්නතුනේ අපේ ධර්මයේ ඇසීම සහ පුහුණු කිරීම ජීවිතයේ ප්‍රමුඛ කාර්යය බවට පත් කරගන්න. අපේ ජීවිතයේ එන්නම සතුට වැඩි වෙනවා. ඒ සතුට අඩු වෙන්නේ නැහැ පින්නතුනේ. අද අපිට තියෙන සතුට අඩු වෙනවා ටිකෙන් ටික. ඇයි ඒකට හේතුව? අද අපේ සතුට ඩිපෙන්ඩ් වෙලා තියෙන අපේ දරුව මත, අපේ ගේ දොර මත, අපේ රැකියාව මත, වැඩිමනොත් අඩු ගානේ අපේ ශරීරය මත. ඒවා අපි කැමති විදිහට පවත්වා ගන්න අපිට පුළුවන් කමක් නැහැ. අපේ ළඟ ඉන්න දරුව අපට හැමදාම අයිති නැහැ. ඒකෙන් අපිට නිදහස් වෙන වෙනවා. අපේ තියෙන රැකියාවෙන් අපි කවදා හරි විස්රාම යනවා. අපේ තියෙන ගේත් අපට හිමි වෙනවා. අපේ ශරීරයත් අපි අත්හරිනවා. හැබැයි අපි මේ පුහුණු කරන දහම පින්නතුනේ අපේ ජීවිතය අඛණ්ඩව අපට සහනය සතුට ලබා දෙනවා. අන්නේ දහම ගැන අපි උපරිම විශ්වාසය තියලා එකහතකින් සුතමේ ප්‍රඥාවෙන් මේ දහම නිතර නිතර අසමින් අනිත් අතින් චින්තාමය ප්‍රඥා විදියට නිතර නිතර මේ අහපු කාරණා මෙනෙහි කරන්න ඕන පින්නතුනේ. මේක මෙනෙහි කිරීමත් එක අංගයක්. අපි බොහෝ විට බණ අහනලට හොඳට බණ අහනවා. භාවනා කරනලට හොඳට භාවනා කරන සමාලාට. නමුත් මේ දෙකම අපේ ජීවිතයේ කාලයත් එක්ක බණ කොට ඉතාම සල්ප මොහොතයි වෙන්නේ. ඊට වඩා ලොකු පරාසයක අපි නිකන් ඉන්නේ. අන්නේ නිකන් ඉන්න අනිත් දේවල් කරමින් ඉන්න අවස්ථාව තමයි මේ චින්තාමය ප්‍රඥාව ඇප්ලයි කරන වෙලාව. අන්න ඒ ලොකු ස්පේස් එක ටිකෙන් ටික අඩු කරගෙන ඒ චින්තාමය ප්‍රඥා වෙලාවත් අපි ධර්මයේ පුහුණු කරන වෙලාව බවට පත් කර ගන්නට ඕන. එහෙම වුණොත් අපිට ධර්මයේ දකිමින් දහමත් එකට ඉඳිමින් අපිට දරුවට කහදන්නත් පුළුවන්, ගේදර වැඩ කරන්නත් පුළුවන්, රැකියාව කරන්නත් පුළුවන්, ගම්ම බිම යන්නත් පුළුවන්, සංග්‍රහයකට සාදයකට යන්නත් පුළුවන් අපට. අපි හැමතැනම මේ ධර්මයේ නැමැති පහන ආලෝකයෙන් දල්වාගෙන තමයි අපි හැමතැනම ගමන් කරන්නේ. මෙහෙම ගත කරන ජීවිතය සාමාන්‍යයෙන් ධර්මයේ නොදෙක ආවට ගියාට අපේ හිත එහෙම ගමන් කරමින් ගත කරන අවුරුදු 100ට වඩා මේ දහම දකිමින් වාසය කරන එක දවස අපට වටිනවා පිනතුනි. ඒ නිසා අවස්ථාව අපි ලබා ගත්තේ සතර හුඟා පින් කළා. අන්නේ පින් කළ ලැබුම මේ අවස්ථාවට කියන ශ්‍රණ සම්පත්තිය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාව කියන එක. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව, ඒ ධර්මය ගැන හිතන අවස්ථාව, ඒ ධර්මයේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා විදියට වඩන අවස්ථාව තමයි අපේ ජීවිතයේ පුණ්‍යකාමී භාග්‍ය සම්පන්න දුර්ලභ අවස්ථාව. අන්න ඒක අපි හරියට මැනේජ් කරගත්තොත් පින්නතුනි අපට හැම දවසක්ම අලුත් දවසක්. අපට හැම දවසක්ම බුද්ධෝත්පාද කාලයක්. අපට හැම දවසක්ම උපන් දිනයක්. අපට හැම දවසක්ම පිරි ඉතිලෙන දවසක් වෙනවා. එදාට තමයි අපිට ඒ ගත කරන දවස ජීවිතයේ ලස්සනම දවස වටපත් වෙන්නේ. එහෙම නැති අයට කොහොමද? එහෙම නැති අය ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හිටක් ලැබේවා කියලා. ඒ හිට දවස කවදාවත් එන්නේ නැහැ. ඒක අර බාලගිරි දෝෂේ වගේ නේ නේද? මේ දහමට ආපු දවස අපි හිතන්නේ තමන්ට ජීවිතේ ලැබිච්ච ඉතුරු වෙච්ච දවස් වලින් උතුම්ම දවස, වටිනාම දවස, හොඳම දවස අද දවස කියලා හිතන. ඉතින් අන්නේ දවස භාග්‍ය සම්පන්න දවසක් කරගන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්න සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබට ධර්ම ගැටළු අහන්නත් තියෙනවා, ආස්ථා තියෙනවා. කොන්ෂස්නස් කියන එක විඥානය කියන එකට හරියම වචනද කියන එක, ඒ කියන්නේ අන්කොන්ෂස් ස්වම් විඥානය නැහැ කියන එක දෙකෙන් කියන්නේ ඒකම ජීවිතේන්ද්‍රිය කියන එකයි විඥානය කියන එකේ එකමද නැත්නම් ඒක වෙනස්ද කොහොමද කියන එක. ඇත්තෙන්ම පාලි භාෂාවේ කිසිම වචනයක් ඉංග්‍රීසියෙන් නෙවෙයි සිංහලෙන්වත් සම්පූර්ණම කියන්න බෑ. විඥානේ වෙන්න පුළුවන්, ප්‍රපංච වෙන්න පුළුවන්, සංඛාර වෙන්න පුළුවන්, අනිත්‍ය වෙන්න පුළුවන්. ඒ කිසිම පදයක් දුක්ඛ කියන එක ගත්තත් ඒ කිසිම වචනයක් ඒ පාලි භාෂාවෙන් කියලා තියෙන කිසිම වචනයක් වෙන භාෂාවකින් සමාන පද විදිහට කියන්න බෑ. ඒක අපි තේරුම් ගත්තොත් පළවෙනි දේ. දෙවෙනි කාරණේ තමයි බුදුදහමේ කියලා තියෙන වචන වචනේ සමානයි. නමුත් එක එක තැන්වල එක එක අර්ථ සඳහා භාවිත කරලා තියෙනවා. ତେଣୁ මෙන්න මේ ස්කිල් එක අපිට තියෙන්න ඕන. වචනයක් දැන් උදාහරණයකට අත්ත කියන එක බලන්න. අත්ත කියන වචනය නමේසෝ අත්තා කියලා එක තැනක ආත්මයක් නැහැ කියලා කියනවා. එහෙම කියන බුදුරජාණන් වහන්සේ තව තැන කියනවා අත්ත දීපාපේකේ විරත අත්ත සාසරණ කියලා. ආත්මය සරණ කරගන්න කියලා එක දැන කියන ආත්මයක් නැති වෙ ආත්මයක් තිය කියලා හිතන එක දෘෂ්ටියක් කියලා තව දැනක කියනවා අත දීපාබේක වෙන තාත සරණ කියලා එකම පදියමේ කියන්නේ. හැබැයි අර්ථ දෙකකින් කියන්නේ මෙතනත් සරණ කියලා කියන්නේ තමන්ගේ හිත සරණ කරගන්න කියන එක. අතනත් කියලා නා ආත්මවාදයට කියන එක. ධම්ම කියන එක ගත්තත් එහෙමයි. ඒ වගේම විඥාන කියන පදේ. එතකොට විඥාන කියන පදේ විඥාන චිත්ත මන කියලා මේ තුනම සමාන විදියට යොදන දැනුත් තියෙනවා. හරිද? ඊළඟට විඥානය කියන එකම විදියට ලියපු අකුරු ටික එක එක තැන්වල එක එක අර්ථ සඳහන් තියෙනවා. එක තැනක අර ස්කන්ධ පංචකේ විපාක මට්ටමේ විඥානය කියලා තියෙනවා. එක තැනක විඥාන උපාදාන ස්කන්ධ විදියටත් කියනවා. ඒ වගේම රහතන් වහන්සේගේ ප්‍රඥාවත් එකන විඥානයක් තියෙනවා. ඒක තමයි ධම්ම දිනා මෙහි විස්තර කරන්නේ. විඥානයත් ප්‍රඥාවත් වෙන් කරන්න පුළුවන්ද කියලා. ප්‍රඥාව යම් කිසි තැනක තියෙනවා නම් එතන විඥානයක් තියෙනවා. මොකද සිත චෛතසිකත් එක්ක එකටමයි යන්නේ. ප්‍රඥාව තියෙන හැම තැනම විඥානයක් තියෙනවා. හැබැයි විඥානය තියෙන හැම තැනම ප්‍රඥාව නැහැ. එතකොට මෙන්න මේ වගේ අපි ඊටාම නිරවුල්ව තේරුම් ගන්න ඕනේ මේක. එතකොට එක තැනක විඥානය තියෙන විපාක මට්ටමේ විඥානෙද කියන්නේ එතන විඥානං පරිණයයන්. ඒ විඥානෙ පිරිසින් දැනගන්න කියලා කියන්නේ. එක තැනක විඥානය කියන ප්‍රහිණ කරන්න කියලා. ඒ මොකද විඥානය? ඒ අර පටිසම්බන්ධය තියෙන විඥානෙ. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර වචේ විඥානං එතන විඥාන උපාදානස්කන්ධය. ඒක දුරු කරන්න කියලා තියෙනවා. ඊළඟට තැනක කියනවා චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. ජටා සූත්‍රයේ විඥානය වඩන්න චිත්ත සිත වඩන කියලා ස්ථානකුත් තියෙනවා. ඒ මොකද්ද කියන්නේ? ඒ අර ප්‍රඥාවත් එක්ක යන විඥානය. ඒක සමත භාවනාවක් ඉදිරියට ඒක වඩන්න කියලා තියෙනවා. ඊළඟට ප්‍රඥාවත් ඉහළට දිනු කරපු රහතන් වහන්සේක විඥානය තියෙනවා. ඒක සාක්ෂාත් කළුතු විඥානය. එතකොට විඥානං පරිඤ්ඤයං කියලා කියනවා නම් ඒක දුක සත්‍ය. විඥානම් පහදබ්බන් කියලා තියෙනවා නම් ඒක මොකද්ද? ඒක සමුදය සත්‍යය. විඥානය භාවිත කරන්න කියලා තියෙනවා නම් මොකද්ද? ඒක මාර්ග සත්‍යය. විඥානය සාක්ෂාත් කරන්න කියලා තියෙනවා නම් මොකද්ද? ඒක දුක නිරෝධ සත්‍යය. ඒ නිසා අපි හුඟක් කල්පනාකාරී වෙන්න ඕන මේක මේ කොතනද මේක තියෙන්නේ කියලා. අනිත් දේ තමයි consciousness සහ unconsciousness කියන එක නේද? ඔව්, ඒක ඇත්තටම unconsciousness කියන එකේ අර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි සිහිය නැහැ කියන එක. අනිත් අතින් උපවිඥාණයට subconsciousness කියන එක සමහර අය unconsciousness විදිහට කියනවා. එතකොට විඥානය නැති අවස්ථාව ගැන දැන් ජීවත් වෙන පුද්ගලයෙක්ගේ විඥානයේ නිරුද්ධ වෙන අවස්ථාව විදිහට සාමාන්‍යයෙන් කියන්නේ නිරෝසමපත්‍ය සමාධින අවස්ථාව. අනිත් හැම වෙලාවෙදිම ඔහුගේ විඥානය ක්‍රියාත්මක වෙනවා. පවංග විඥාන මට්ටමෙන් හරි ඔබේ විඥානේ ක්‍රියාත්මක වෙනවා. ඒකට ලයිෆ් ෆෝස් කියලා කියන්න පුළුවන්ද? ඒ ලයිෆ් ෆෝස් කියන්නේ අපිට කියන්න පුළුවන්, හැබැයි ඒක තනියම එකක් කියන එකක් නෙවෙයි. ඒක අනිත් චෛතසික වලනොත් ආධාරයෙන් ලැබෙමි යන්නේ. ඒ වගේම රූපස්කන්ධිනොත් ආධාරයෙන් ලැබෙමි යන්නේ. ඒතර ජීවිතේන්ද්‍රිය කියන එකක් රූප ජීවිතේන්ද්‍රිය කියලා එකක් තියෙනවා. නාම ජීවිතේන්ද්‍රිය කියලා තවත් එකක් තියෙනවා. ඒකට විඥානය කියලා කියන්න බෑ ඒක. ඒකට ස්වභාවයන්ද නැත්නම් විඥානයේ ස්වභාවයන්ද? කොහොමද අපි නැග්ලස් මහත්තයෙක් කියන්නේ? ජීවිතේන්ද්‍රිය කිව්වම ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ සිත ගිනියන ජීවිතේන්ද්‍රිය සිත ගිනියන්න බෑ ජීවිතේන්ද්‍රිය නැතුව. ඔව් සිත ජීවත් කරවන්න තියෙන පසුබිම වගේ. ඒක මහා කම්ප්ලිකේටඩ් දෙයක්. ඒක එකතකින් රූප ජීවිතේන්ද්‍රියක් තියෙනවා. අනෙත් අතින් නාමයේ පැතිනුත් කියන මේක. එතකොට මේ දෙකේම සහයෝගය අවශ්‍යයි විඥාණයට. හැබැයි දෙක සමානයි කියලා කියන්න බෑ. සිත ගිනියන්නේ ජීවිතේන්ද්‍රිය ඕන. මොකද අපේ ජීවිත පැවැත්ම තීරණය වන්නේ මරණය දක්වා අපේ ඔය ජීවිත යන්නේ මේ ජීවිතේන්ද්‍රියත් එක්ක. එතකොට මරණය කියන්නේ මේ ජීවිතේන්ද්‍රිය නැති වුණා කියන එක. මේ ශරීරයට අදාළ ජීවිතේන්ද්‍රිය නැති වුණා කියන එක. එතකොට ඒක මරණයෙන් පස්සේ නැති වෙන ලාවක් තියෙනවා. අනිත් එක හැම වෙලාවෙම ශනික වශයෙන් ශනික මරණ විදියට රූපේ රූප කලාප විදියට ශනිකව නැති වෙන හේකුත් තියෙනවා. නාමයේ පැත්තෙන් උනත් එකයි. ඒක දිගට යන එකක් නෙවෙයි. අනිත් එක ජීවිතේන්ද්‍රිය තියෙන සිතක සබ්බචිත්ත සාධාරණ හතේ පස්ස වේදනා සංඥා චේතනා ඒකකට ජීවිතේන්ද්‍රිය මනසිකාරය. ඒ හතම තියෙන්න ඕනේ. ඔව්. හිතක් පහළ වෙන. පහළ වෙන නම් ජීවිතේන්ද්‍රිය තිබිය යුතුමයි. ඒක පැහැදිලි කරලා තියෙන්නේ මේ සිතේ ඉඳලා අනිත් සිතට ගෙනියන්න ජීවිතේන්ද්‍රියෙන් තමයි ඊළඟ එක කන්ටිනියු කරන්නේ. නැත්නම් විඥානයක් නැතුව ඒක දිගට කන්ටිනියු වෙන්නේ නැහැ. කන්ටිනියු වෙන්නේ නැහැ. දැන් ජීවිතේන්ද්‍රිය නැහැ කියන්නේ අපි නිවන් දැක්කේ. ඉතින් යාර සිත පවත්වාගෙන සිත නැවතීම ඇතිම දැන් නිරෝධ සමපත්තිය වගේ අවස්ථාවක් ගත්තොත් ඊට වඩා සංකීර්ණ අවස්ථාවක්. ඉතින් ජීවිතේන්ද්‍රිය තියෙනවා. තියෙනවා. නැති වෙලා නැහැ. හැබැයි විඥානය එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ටෙම්පරරි නවත්තලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ අපි එක එක අවස්ථාවලදී අපි තියෙන තැන අනුව බලා ගන්නට ඕන. එතකොට ජීවිතය පවතිනවා නම් ඒ පවතිනමයි කියන්නේ ජීවිතේంద్ర එකයි යන්නේ. හැබැයි ජීවිතින තිබ්බා කියන පමණින් විඥානේ තියනා කියන එක තීරණය වෙන්නේ නැහැ. ඒක ගොඩක් ගැඹුරු ප්‍රශ්නයක්. ඔතන නිරෝධ සමාපත්තියේදී මේ කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර තුනම නිරුද්ධ කරන අවස්ථාව. නමුත් සාමාන්‍ය විහරදී අපි කතා කරනකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ විඥානයත් එක්ක බද්ධව ජීවිතේంద్రයත් ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. මේකේ බ්‍රහ්ම ලෝකයේ තියෙන රූපය නවත් ජීවිතේ කියන්නේ සිත නවත්තලා රූපේ දින තර රූපය තියනවා සිත නැහැ. අසඤ්ඤසත්තේදී මේ රූප ජීවිතේ ඉන්ද්‍රිය තියෙනවා, නාම ජීවිතේ ඉන්ද්‍රිය නැහැ. අරූපාචර ප්‍රශ්නට යනකොට ඒක අනිත් පැත්ත. කය නිරුද්ධ කළා, කයට සම්බන්ධ ජීවිතේ ඉන්ද්‍රිය නිරුද්ධ කළා. නමුත් මනස පැත්තේ ජීවිතේ ඉන්ද්‍රියක ක්‍රියාත්මක වෙනවා. එතකොට සාමාන්‍ය අපේ දිනදා ගත කරන ජීවිතයේදී විඥාණයට බද්ධව මේ දෙකම ගමන් කරනවා. හැබැයි ඒක එක දිගට යන එකක් නෙවෙයි. ඒ හැම එකක්ම හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් ඉදිරිය හඳුනා ගන්න එක තමයි තියෙන්නේ. මොකද නැත්තම් අපි බලංගොඩ ආනන්දමත් හඳුනාගන්නේ පැහැදිලි කිරීම තියෙන්නේ ජීවිතේ ඉන්ද්‍රිය දිසා තමයි මේ සිත පවත්තල ඊළඟ සිතට කන්ටැක්ට් වෙන්නේ යම් දෙයක් තියෙන්න දෙපැන්නේ. ඒක සම්බන්ධ වෙන්නේ ඒකත් එක්කම. ඕකම තමයි සමහර අන්‍යාගමික ඒ කියන්නේ බෞද්ධ සම්ප්‍රදාය වෙන සම්ප්‍රදායෙන් ඔකට ආලේ විඥානය කියලා කියනවා. එතකොට මේක දිගට එකට ගෙනියන්න ඒගොල්ලන්ට මොකක් හරි දෙයක් කියන්න ඕන වුණා. අන්න ඒ නිසා ආලේ විඥානය කියන වචනේ හැම භාවිත කරලා තියෙනවා. මේක දිගට කන්ටිනියු වෙන ටූල් එක විදියට. ඒක සාමාන්‍ය තේරුම් ගන්න හොඳයි. නමුත් බුදුදහමේ මේ කර්ම සිද්ධාන්තයේ ගියත් මේක දිගට නිත්‍ය වශයෙන් යන දෙයක් ගැන සඳහන් වන්නේ නැහැ. මේ ඇතිවන සිතුවිලි ටික මෙතනම හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධුණාට ඒක ඊළඟ සිතට උපකාරයක් කළා තමයි මෙතන නිරුද්ධ වෙන්නේ. හැබැයි මෙතනින් මෙතෙන්ට යන දෙයක් නැහැ. පහනක් මේ පහනෙන් මේ පහල දැල්වන්න ආලෝකයේ උදව් වුණා වගේ, ඒ තාපාංකයේ වැඩි කරන්න උදව් වුණා වගේ මෙතනින් මෙතෙන්ට උපකාරයක් වෙනවා. හැබැයි මේ පහන් දැල්ලා මෙතෙන්ට යන්නේ නැහැ ඒ විදිහට. ඒක තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. හොඳයි, පින්නතුනි කාලයත් ඉක්මලා ගියා. ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්නතුන් ධර්ම කරුණු අසා දැනගත්තා. ඉතින් අපට ඇත්තටම අපේ මේ ගත වෙන ජීවිතය අපට මේ වයසට යම නවත්තන්න බෑ අපට. අපේ තියෙන බුද්ධිමත්කම තමයි මේ ගත වෙන කාලේ ගත වේදිය තෙන්ට ධර්ම එකතු කරන එක. එතකොට තමයි අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. අනිත් අතෙන් කියනවා නම් අපි ජීවිතේට වටිනාකමක් ලබා දීම මේ කරන්නේ. අපි සාමාන්‍ය දිනදා කරන දේවල් වලින් ඇත්තටම ජීවිතේට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. බැංකු පොතේ සල්ලි ටිකක් වැඩි වෙන පුළුවන්. හැබැයි ජීවිතේට වටිනාකමක් වැඩි වෙන්නේ නැහැ. ඒකට ජීවිතේට වටිනාකමක් වැඩි වෙන්නේ මේ ගත වෙන කාලය අපට නැවත ගන්න බෑනේ. ඒතර අන්නේ ගත වෙන කාලයේදී අපි ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන්, ධර්මයේ පුහුණු කිරීම වශයෙන්, සමති දර්ශනා භාවනා වැඩිම වශයෙන් අපේ මේ කාලයට සමගාමීව අපට මේ ධර්ම එකතු කරගන්න පුළුවන් වුණොත් තමයි ඇත්තටම අපි ජීවිතෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. ඉතින් ඒ අතින් ඔබ මේ ගත කරපු කාලය ඔබේ ජීවිතේට සැබෑ වටිනාකමක් ලබා දීපු ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා සාගිත සරකන්න. ඉතින් ඔබ හුඟක් සතුටටපත් වන්න. ඉතින් මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන අපිට මේ ධර්ම ශ්‍රවණය කරන් තියෙන අවස්ථාව. ඉතින් අපේ සදහවත් පින්තුන්, ඉතින් ඔබත් වාසනාවන්ත වෙන්නට ඕන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට. මම හිතන ඔබ හුඟක් පින්වන්තයි. ඉතින් ඒ පින තියෙන ඇත්තම තමයි මට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ ඒ පින නැති අය ගැන අපිට කරන්න දෙයක් නැහැ. ඒ අය ගැන අපේ මෛත්‍රියෙන් කටයුතු කිරීම විතරයි අපට තියෙන්නේ. ඒ නිසා ඔබ හුඟක් පින්වන්තයි. මෙවැනි නගරයක ඉඳගෙනත් ඔබ මේ ධහමෙන් ඉහෙළම ප්‍රයෝජන ගන්නට අවස්ථාව ලැබීම ඒක ඔබේ කාටකින් සසර පුරුද්දක්, ප්‍රාර්ථනාවක්, පිනක් විදිහට සලකන්න. ඉතින් යස්තව අපට ලබා දීපු අපේ අමල තාත්තලා, අපේ ගුරුවරු බොහෝ දිනක අපට උදව් කළා. මේ ගිහිල්ලා ඇති අනේ සියලුම ඥාතියෝද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේගේ ඥාතින්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. මේ රැස් කරගත් සියලු කුසල දහම් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් බොහෝ කාලයක් රැකදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගාම මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි, පින්තුනි හුඟක්ම සතරට පත්වන්න. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ඊටාම් පිරිසුදු දහම අහන අවස්ථාව. ඉතින් මේ අවස්ථාව අපි තාම දුර්ලභව ලබාගත් අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ඔබ ජීවිතේ ලබා ගත්තා කියලා නැවත නැවතත් සතුටටපත් වන්න. රැස් කරගත් මියුතුම් කුසලයේ බලයෙන් පිනතුන හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ඔබට ආශිර්වාදයක් වේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිම්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්. සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.